නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤං ච භාවයම් ආතාපි නිපකෝ බින්කෝ සෝයිමං විජඨයේ ජඨන්ති සාදු සාදු සාදු කෞරණීය ස්වාමීන් වහන්සේලගෙන අවසරයි සදහවත් වාසනාවන්ත පින්නතුනි මේ පින්නතුන් මේ බර්ක්ලි විහාරස්ථානයේහි මාසිකව සිදු කරන ආගමික වැඩසටහන් අතරින් විශේෂයෙන්ම වස් කාලය නිමිති කරගෙන සිදු කරන පින්කම් මාලාවයි එහි ඒකාංගයක් හැටියටයි අද දින මේ සිල් වැඩසටහනට සහභාගී වන්නේ පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අසන්නට ලැබෙන අපි හුඟක් වාසනාවන්තයි. ලෝකෙ මිනිස්සු සතුට ලබන්න කියලා බොහෝ දේවල් කරනවා. හැබැයි ඒ සතුට ලැබීම සඳහා කරන දේවල් අතුරින් එයට සතුට ලැබෙන්නේ හුඟක් මහන්සි වෙලා. ඒ විතරක් නෙවෙයි, ඒ මහන්සි වෙලා ලබන සතුට ඊටාම ටික කලකට විතරයි බොහෝ දෙනෙකුට හේතු වෙන්නේ. අන්න එවැනි ලෝකෙක ඉන්න අපට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහනකොට අපට පිනතුනේ තේරෙනවා වඩාත්ම ඉක්මනින් වඩාත්ම නිවැරදිව මානසික සතුට ලබන්නේ කොහොමද? ඒ ලබන සතුට බොහෝ කාලයක් දීර්ඝ කාලිනව පවත්වා ගන්නේ කොහොමද කියන එක බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලිවම දේශනා කළා. මේ පිනතුන් දැකලා ඇති. දැන් සමහර අය විනෝද කාලය ගත කරන්න කියලා මෙහි ඉපදිච්ච අය නිමාඩුවක් ලැබිච්ච ගමන් බොහෝ දුර බැහැර යනවා නේද? ඇතැමිට බඩමුට්ටු හිම බැඳගෙන සමහරට බෝට්ටුවකුත් පිටිපස්සෙන් එල්ලගෙන නේද? බොහෝ දුර බැහැර යනවා දවස් ගණන් සතුට විඳින්න. එහෙම ගිහිල්ලා ඒ එන අය දිහා බලන විට පිනතුනේ කායික වශයෙන් යම්කිසි ව්‍යායාමයක් එයට සිද්ධ වෙන්න පුළුවන්. නමුත් මානසිකව ලබන සතුට ඉතාම ස්වල්පයයි. නමුත් ඒ අය අතුරින් පිනතුනේ අපි හුඟක් වාසනාවන්තයි. ඒ වගේම සමහර අය ඔබ දැකලා ඇති නිවාඩුවක් ලැබිච්ච ගමන්ම මෙහි අය ඒ අය එකතු වෙලා විනෝද වෙනවා. සංග්‍රහයක් කළා, කෑම බීම ටිකක් දීලා සින්දු ටිකක් කියන, ඇතමිට මොන හරි ආහාරයක් එළියම සූදානම් කරගෙන එයා යම් කිසි විදිහක සතුටක් විඳිනවා. නමුත් ඒ අය එහෙම සතුට විඳින්දී අපි ඇතමිට ගෙදරට ඉඳගෙන විවේකී විඳගෙන අපි බණක් අහනවා. ඇතමිට භාවනා කරනවා. අර මිනිස්සු ඇතැමිට හයක්ම මහන්සියලා බොහෝ විය පැහැදන් කරලා ලබන සතුටට වඩා අපට ඇතැමිට පැය භාගයක් පැයක් බණක් අහලා භාවනා කරලා ඊට වඩා ඉහළ සතුට ඊට වඩා අඩු වියදමකින් අඩු කාලයකදී අඩු මහන්සියකින් අපට ලබන්න පුළුවන්. පින්තුනි මේ මාර්ගය අපට කියලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. ලෝකේ මිනිස්සු සතුට ලබන කරන දේවල් හරියට පින්තුනි බඩගිනි වෙච්ච වෙලාවට හරියට කෙනෙකුට උග්ගහක් දුන්නා වගේ. බඩගිනි වෙලාවට උග්ගහක් දුන්නාම කොහමද? එකපාර උග්ගස කන්න පුළුවන්ද? බෑනේ, ඒකට හුඟක් මහන්සි වෙනවා ඊට පස්සේ. ඒක සුද්ධ කරගෙන හපලා හුඟක් මහන්සිලා තමයි පොඩ්ඩක් ඉස්ම ටිකක් කටට ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම පින්නතුනේ හරියට දැඩි කුසගිනින් ඉන්න කෙනෙකුට හරියට වී ටිකක් දුන්නා වගේ. දැඩි කුසගිනින් ඉන්න කෙනෙකුට වී ටිකක් දුන්නාම කොහමද? වීටික එකපාර කන්න පුළුවන්ද? බෑනේ, වීටික සුද්ධ කරගෙන පොලාගෙන ඊපස්සේ හාල් කරගෙන හාල් විතරක් කන්නත් බෑනේ. ඊපස්සේ ඒක උයන්න ඕන, උයල බත් විතරක් කන්නත් බෑනේ. ඊට පස්සේ ආයෙ තව වෑංජනත් ඕනනේ. හුඟක් ಜಾති දාලා තමයි ඇතැම් විටේ බඩගින්න වෙනුවෙන් ආහාරය සකස් කරනකොට ඇතැම් විට බඩගින්න තවත් දෙගුණයක් වෙලා. පින්නතුනේ එවැනි ලෝකයක හරියට බුදුදහම කියන එක සඳහන් කරනවා මණ්ඩපේය මෙදම් බික්කවේ බ්‍රහ්මචරියන් කියලා. ඒක තේරුම තමයි මේ ශාසන බ්‍රහ්මචර්යාව කියන එක, මේ සසුන් ගමන් මඟ කියන එක පිනතුනි හරියට බඩගින්නේ ඉන්න කෙනෙකුට මේ වදයක් දුන්නා වගේ කියලා. මේ වදයක් දුන්නාම අපිට මේ වදේ ආයි සකස් කරන දෙයක් නැහැ. මේ වදේ ඕන පැත්තකින් අපිට කටට දාගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඉක්මනටම ශක්තිය ලැබෙනවා. ඉක්මනටම අපේ කුසගින නිවෙන දෙයක් තමයි මේ වදය කියලා කියන්නේ. මිහිරි පානයක් කියලා කියන්නේ. පින්නතුනේ සද්ධර්මයක් අන්නේ වගේ දෙයක්. ඒ නිසා ලෝකයේ ඉන්න අය අතුරින් පින්නතුනි බෞද්ධයන් වෙච්ච අය නැත්තම් බුදුරජාණන් වහන්සේගේ සැබෑ දහම් පණිවිඩය අහන්නට අවස්ථාව ලැබිච්ච කෙනා තමයි ලෝකයේ ඉහළම වාසනාවන්ත කෙනා බවට පත් වෙන්නේ. හැබැයි පින්නතුනි ඒ වාසනාව අපට උපතින් ලැබුණට සද්ධර්මයේ ශ්‍රවණය කළොතින් ඒ සද්ධර්මයේ නාමයෙන්ුත් නියම දහම් මඟ තේරුම් ගත්තොතින් තමයි අපි වාසනාවන්ත වෙන්නේ. ඒ විතරක් නෙවෙයි ඒ අහන ධර්මය අපේ ජීවිතයට සම්බන්ධ කරගත්තොත් තමයි අපි වඩාත්ම වාසනාවන්ත වෙන්නේ. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ අපිට මේ එදිනෙදා කටයුතු එක්ක ධර්මයේ හැසිරෙන අමාරුයි කියලා. නැත්තම් කාලයමදී කියලා අපිට හිතෙනවා. නමුත් පින්තුනි දහමෙහි වටිනාකම අප තේරුම් ගත්තොත් අපට ඒ කාලය හදාගන්න පුළුවන්. විශේෂයෙන්ම ධර්මය අහන්නට තමයි අපට කාලය කැප කරන්න වෙන්නේ. ධර්මයේ හැසිරීම කියන එක පින්තුනි හරියට හුස්ම ගන්න වගේ දෙයක්. දැන් අපට හුස්ම ගන්න ගිහිල්ලා කාලේ හැම නාසි වෙලා තියේද? කාලේ අපතේ ගිහිලා තියේද? වෙන වැඩත් එක බාධාක් වෙලා තියේද? පින්තුනි නිදිය ගත්තත් අපි හුස්ම ගන්නව නේනේ. අන්නේ වගේ තමයි පින්තුනි අපි හරියට ධර්මයේ හැසිරෙනකොට පින්තුනි අපි නින්දෙදි ධර්මයේ හැසිරෙනවා. නින්දෙදි පේන හීනවලදිත් අපි පින්කම් කරනවා. ඇතැම් විට නින්දෙදි පේන හීනවලිනුත් බණ අහනවා. ඒ සිහිනවලදිත් අපි භාවනා කරනවා පින්තුනි. සිහිනෙදි තමන්ට ඇතැම් විට පේනොත් තමන් අහසින් යනවා. ඒ වගේ පින්තුනි සිහිනය කියන්නේ තමුදු දෙයක් නෙවෙයි. තමන් මේ එදිනෙදා කරන කටයුතු කළා තමන්ගේ ඉන්ද්‍රියයන්ගෙන් අරමුණු නොගන්නකොට මනස ක්‍රියාත්මක වෙන අවස්ථාව. ඒ මනසින් ක්‍රියාත්මක වන්නේ තමන් අර ඇස කන නාසය දිව ශරීරය කියන පංචේන්ද්‍රයන්ගෙන් ගත්ත අරමුණු තමයි සිහින දිස්මතු වෙන්නේ. එතකොට අන්නේ තත්වයක් මත පින්නතුනි අපට අපේ මේ පංචේන්ද්‍රිය දහම කෙර යොමු කරගත්තොතින් අපේ මනස සම්පූර්ණයෙන්ම ධර්මයත් එක්ක ක්‍රියාත්මක වෙන ස්වභාවයක් බවට පත් වෙනවා. ඒත් එක පින්නතුනි අපේ ජීවිතේම ලොකු වෙනසක් වෙනවා. ජීවිතේ එන්නෙන්න සතුට ලැබෙන පැත්ත වැඩි වෙනවා අපට. දැන් අද අපි පින්නතුනි ලෝකේ නොඑක් දේවල් කරාට ඉහළ අධ්‍යාපනයක් ලැබුවට හුඟක් මිල මුදල් ලිපෙව්වට අද අපි සාමාන්‍ය ලෝකේ යන විදියට යනකොට සතුට පින්නතුනි එන්නෙන්නම අඩු වෙනවද වැඩි වෙනවද? ඔව් අද ලෝකේ යන විදියට ගත්තොත් එන්නෙන්නම අඩු වෙනවා. අපි ධනෙ උපයන්න පුළුවන් ඉහළ අධ්‍යාපනයක් ලබන්න පුළුවන් ඒ මොන මට්ටමින් ගියත් අපි අද යන විදියට ගියොතින් සතුට එන්නෙම අඩු වෙන මාර්ගයක අපි යන්නේ. අපි පිළිගත්තත් නොගත්තත් ඒක තමයි යථාර්ථය. ඒකට හේතුව තමයි අපි නිතරම විශ්වාසය තියාගෙන ඉන්නේ බාහිර පුද්ගලෝ ගැන, බාහිර දේවල් ගැන. එතකොට දැන් අපිට කෙනෙක් දැක්ක ගමන්ම අපි මුලින්ම කෙනෙක් මුණ ගැහුවාම අපට හිතෙන යා හුඟක් හොඳ කෙනෙක් කියලානේ, හොඳ ගතිගුණ තියෙන කෙනෙක්, හොඳ ලස්සන කෙනෙක් කියලා අපට යාගේ හුඟක් ගුණ පේනවා. ටික කලක් යනකොට එයාගේ පොඩි පොඩි වචන හැම හැම වෙනකොට අපිට ඊට පස්සේ යාගේම අඩුපාඩුකම් පේනවා. දැන් ඇත්තෙම මේ දෙකම පින්නතුනේ කොහෙන්ද නිර්මාණය කරගත්තේ? ඔය තමන්ම හිතුව මුලදී මෙයා ගුණ තියෙන කෙනෙක් කියලා. තමන්ම ඊට පස්සේ හිතනවා ආයේ ගුණ නැහැ කියලා. දැන් එයා හිතන් බිට දන්නේත් නැහැ මෙහෙම ගුණ තියෙනවද කියලා. අපි හිතුවද කියලා එයා දන්නේවත් නැහැ. නමුත් අපි තමයි හිතාගෙන හිටියේ මෙයාගේ මේ වගේ ගුණ තියෙයි කියලා. ඒ වගේම අපිමයි ඊට පස්සේ අනිත් පැත්තට එයාගෙන එහෙම ගුණ නැහැ, එයා අපි හිතුවට වඩා වෙනස් කෙනෙක් කියලා අපි ඒ විදිහට හිත කලකිරව ගන්නවා. ඒ වගේම පිනුසින අනිත් පැත්ත තමයි අපි ඇසුරු කරන ඥාති මිත්‍රාදීන් හෝ වේවා, බඩමුට්ටු වේවා, ඒව හැම තැනම වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ වගේම ඒව ටික ටික දිරාපත් වෙන ස්වභාවයෙන් යුක්තයි. මහලු වෙනව, ලෙඩ වෙනව. ඒ වගේ ස්වභාවයුක්ත දේවල් තමයි අපි සාමාන්‍යයෙන් ඇසුරු කරන්නේ. ඒ ඇසුරු කරන දේවල් පිළිබඳව අපි පිනුතුනි දැඩි විශ්වාසය තියාගත්තොත් එහි යථා ස්වභාවය අවබෝධ කර නොගෙන අපි ඒ ගැන වඩාත්ම සුභවාදීව හිතන ගියොතින් එහි යථාර්ථයේ නියම ස්වභාවයට පත් වෙනකොට පිනුතුනි අපි මානසික හුඟා දුක් පීඩාවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි පිනුතුනි, බාහිර දේ විතරක් නෙවෙයි. අපේ මේ භෞතික ශරීරය ගත්තත් එහෙමයි. අපි සාමාන්‍ය ලොකු විශ්වාසයක් තියෙන්නේ මේ ශරීරය ගැන. මේ ශරීරයක දිගටම ලස්සනටම තියාගන්න පුළුවන්, නිරෝගීවම තියාගන්න පුළුවන්, මහලු නොවේ තියාගන්න පුළුවන්, මරණයටපත් නොවේ තියාගන්න පුළුවන් ආදී වශයෙන් අපි මේ ශරීරය ගැනත් ලොකු වටිනාකමක් දීලා තියෙනවා. හැබැයි පින්තුනි, අපි කොහොම හිතාගෙන හිටියත් මේ ශරීරයේ ස්වභාවය තමයි ටිකෙන් ටික වියපත් වෙනවා, ලෙඩ දුක් වලටපත් වෙනවා, මහලු වෙනවා, ටිකෙන් ටික මරණය කරා ළඟාවීම මේක තියෙන්නේ. එතකොට මෙන්න මේ ස්වභාවය තමයි ලෝකයේ සාමාන්‍ය කෙනෙක් හිතන ආකාරය. එතකොට ධර්මය කියලා කියන්නේ පින්තුනි, මෙන්න මේ යථාර්ථය සැබෑදේ යමක ස්වභාවය සැබෑ ස්වභාවයේ තේරුම් අරගෙන අන්නේ ස්වභාවයට මුහුණ දෙන විදියට අපේ සිත සකස් කර ගැනීම, අපේ අභ්‍යන්තරය සකස් කර ගැනීම තමයි ධහම තුලින් කරන්නේ. එතකොට ධර්මය අහනවාය කියලා කියන්නේ පින්තුනි, මෙන්න මේ ධම් මග අපි පිළිපදින්න ඕන ක්‍රමයේ අධ්‍යයනය කිරීම තමයි ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ. එතකොට ධහමේ හැසිරීම කියලා කියන්නේ ඒ ධහම තමන්ගේ ජීවිතය තුළින් බලන එක. තමන්ගේ සිත ඒ සඳහා යොමු කර ගැනීම යොමු කර ගැනීමයි ධර්මයේ හැසිරීම කියලා කියන්නේ. එතකොට පින්නතුනේ අපි අසහා දැනගත්තු ධහම අනුව අපි එදිනෙදා ජීවිතය සකසා ගත්තොතින් අපි හිතන විදිය වෙනස් කර ගත්තොතින් පින්නතුනේ අපට අර බාහිර ලෝකයෙන් එන දුක් ටිකෙන් අපට නිදහස් වෙන්නට පුළුවන්. අන්නේ ගමන් මග තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඒ ගමන් මගේ ඉදිරියට යන්නට පින්නතුනේ අපට එකාතකින් බාහිරෙන් එන දුක් පීඩා අඩු වෙනවා. අනිත් අතින් අපට අභ්‍යන්තරයේම අපි මනසට ලොකු රැකවරණයක් ආරක්ෂාවක් දාගන්නවා බාහිර දුක් ටිකෙන් නිදහස් වෙන්න. අනිත් පැත්තෙන් පින්නතුනේ මනස දියුණු කරනකොට අපේ කුසලයේ වැඩෙනකොට අපට බාහිරෙන් එන තින පහසුකම් ටික බාහිරෙන් අපි ලබන අත්දැකීම එන්නම පහසු කරනවා, සැපදායකක් බවට පත් කරනවා. මෙන්න මේ දෙපැත්ත දියුණු කර ගැනීම තමයි පින්නතුනේ අපි කරන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ සම්පූර්ණ ධහම කියලා කියන්නේ අපට දුකේ නිදහස් වනටත් සතුට ලබනට දේශනා කරපු මාවත. අන්නේ මාවතේදී පින්නතුනි බුදුහාමුදුරෝ දේශනා කරනවා ඒ මාර්ගය අපි කොහොමද ටිකෙන් ටික ලබා ගන්න කියලා. බුදුහාමුදුරෝ දේශනා කරනවා අපේ ජීවිතයේ සතුට හෝ දුක තීරණය කරන ප්‍රධානම කාරණේ තමයි අපේ හිත. ඒ නිසා හිත ගැන අපි වැඩි සැලකිල්ලක් දැක්වෝතින්, හිත ආරක්ෂා කරෝතින්, හිත දිනු කරෝතින් ඒතා ප්‍රමාණයට අපට මානසික සුවය ලැබෙනවා. හිත ගැන දේශනා කරද්දී පින්නතුනි බුදුදහම අනුව අපට හිතට කරන්න ඕන කාරණා දෙකක් තියෙනවා. මූලික වශයෙන් අපි හිතේ ස්වභාවය හඳුනා ගන්නට ඕන. හඳුනාගෙන පින්නතුනි අන්න ඒ හිත එකහතකින් හිත නිතරම අතීත අරමුණු වලට අනාගත අරමුණු වලට නිතර අරමුණු කරා හිත දුවනවා. අන්න ඒ දුවන ගතිය පාලනය කිරීම තමයි මුලින්ම අපි කරන්නේ. ඒකට කියනවා චිත්ත භාවනා කියලා. නැත්නම් සමතේ කියලා අපි කියන්නේ. සමත භාවනා කියලා කියන්නේ. නැත්නම් අපි කියන්නේ කන්සන්ට්‍රේෂන් මෙඩිටේෂන් කියලා. අන්නේ විසිරලා තියෙන සිත අතීත අනාගතයට නිතරම දුවන හිත මුලින්ම කරන්නේ අපි සිහියෙන් සතියෙන් හිත එකඟ කරනවා. හිත ගැන නිතර සිහියෙන් හිතට වෙන්නේ මොකද්ද කියන එක ගැන කල්පනාවෙන් වැඩිපුර කාලයක් හිත වර්තමාන අරමුණේ තියාගන්න අපි දක්ෂ වෙනවා. මේකට කියනවා චිත්ත භාවනා කියලා. අනිත් කාරණේ තමයි පින්නතුනි අන්න ඒ එකඟ කරගන්න හිතට අපි කුසල චේතනා ඇතුළත් කරනවා. හොඳ සිතවිලි එකට එකතු කරනවා. එකක් තමයි මෛත්‍රිය, බුදුගුණ භාවනාව ආදී හොඳ සිතවිලි ඒ හිතට අපි එකතු කරනවා. අනිත් දේ තමයි ඒ සිතත් එක්ක ඒ සිතට නුවණින් ලෝකේ දිහා බලන නුවණ අපි එකතු කරනවා. අපි ඒකට කියන්නේ විදර්ශනාවෙන් බලනවා කියලා. අනිත්‍ය දුක් අනාත්ම විදියට ඒ එකඟ කරගත්ත හිතින් ලෝකේ දිහා බලනවා. එතකොට අර විසිරලා තියෙන සිත එක අරමුණකට අරගන්නකොට පින්නතුනි අපේ හිතට බාහිරින් එන දුක් පීඩා හුඟක් දුරට අඩු වෙනවා. එහෙම එකඟ කරගත්තු හිතට අපි කුසල චේතනා එකතු කරනකොට මෛත්‍රිය ආදී එකතු කරනකොට අපේ අභ්‍යන්තර ආධ්‍යාත්මික ශක්තිය දිනු වෙලා අපට බාහිරින් එන්න තියෙන කරදර හුඟා කඩු කරනවා. ඒ විතරක් නෙවෙයි අතීත කර්ම ශක්තියෙන් හැටියට එන්න තියෙන අකුසල විපාක තියෙනවා නම් ඒවා හුඟා යටපත් කරනවා. අනිත් පැත්තෙන් පින්නොතුනි අපට කුසල චේතනා දිනු වෙනකොට අපට පහසුකම් එන්නම වැඩි කරනවා. අපි අතීතයේ කරපු කුසල දහමල්ට මේ වර්තමාන කුසල එකතු වෙලා අපට වටා පිටාවේ අපට ලොකු රැකවරණයක් ආරක්ෂාවක් ඇති වෙනවා. ඒක එක පැත්තකින් අපි හිත දිනු කරන ක්‍රමය. අනිත් පැත්තෙන් තමයි පින්නතුන් හැබැයි අපි කොච්චර මේ පළවෙනි පියවර කළත් අපට 100%ක් දුක්වලින් නිදහස් වෙන්න බෑ. අපි මේ බාහිරින් ආරක්ෂාවක් දාගත්තේ විතරයි. හැබැයි දෙවෙනි පියවරකුත් බුදුදහමෙන් කියනවා. ඒක තමයි විදර්ශනාවෙන් ලෝකයේ දිහා බලන විදිය. බාහිරින් කොයිතරම් දුක් පීඩා ආවත් අන්නේ එන දුක් පීඩා වලින් හිත පීඩාවටපත් නොවන විදියට හිත ප්‍රඥාවෙන් ශක්තිමත් කරගන්න එක. අන්නේ දෙවෙනි පියවර තමයි පිනතුනි වඩාත්ම වැදගත් පියවර වෙන්නේ. මොකද පිනතුනි බාහිර කිසිම අරමුණකට පුළුවන් කමක් නැහැ අපට සොම්නසක්වත් දොම්නසක්වත් දෙන්න. බාහිර රූපයකටවත් ශබ්දයකටවත් ගන්ධයකටවත් රසයකටවත් පුළුවන් කමක් නැහැ. අපට සොම්නසක් හෝ දොම්නසක් දෙන්න. හැබැයි කායික වේදනාවට පුළුවන් දුකක් දෙන්න. දුකයි දෝමනස්සය කියන්නේ දෙකක්. දෝමනස්සය කියන්නේ මනසට එන පීඩා. දුක්ඛ කියලා කියන්නේ කයට එන පීඩා. එතකොට සොම්නස හෝ දොම්නස කියන කාරණා වලින් ඇස, කන, නාසය, දිව කියන දිව සහ මනස කියන මෙන්න මේ ඉන්ද්‍රිය වලට සෝමනස්සයක්වත් දෝමනස්සයක්වත් දෙන්න බෑ. දුකක්වත් සැපක්වත් දෙන්න බෑ. කයට විතරක් පුළුවන් දුකක් දෙන්න පුළුවන්. හැබැයි කයට වේදනාවක් ඇති වුණාට ඒකෙන් අපි දුකටපත් වෙන්නේ අපි මනස සංවර්ධනය කළ තිබුණොතින්. එතකොට බාහිර රූපයකට පුළුවන්කම තියෙන්නේ වර්ණ මාත්‍රයක් විතරයි දෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒක අපි හඳුනා ගන්නකොට ඒ වර්ණ මාත්‍රෙ නිරුද්ධ වෙලා අපේ මනසෙන් තමයි ඒක හඳුනාගන්නේ. ශබ්දයක් වුණත් එහෙමයි. ඒ ශබ්දයේ මුලින් හඬ විතරයි දෙන්නේ. ඒ හඬ හඳුනාගෙන මෙයා මට හොඳ කිව්වා, මෙයා මට බැන්නා, මේ කිව්වේ බණක්, මේ ඔක්කොම හඳුනාගන්නේ අභ්‍යන්තරින්. මේ වගේ පින්නතුනි ඉන්ද්‍රියවල ලක්ෂණය තමයි මේ ඉන්ද්‍රිය වලින් බාහිරෙන් අපට දොම්නසක් එන්නේ නැහැ. දොම්නසක් එන්නේ නැහැ පින්නතුනි, සොම්නසක් එන්නේ නැහැ. ඒ දෙකම ඇති කරගන්නේ අපි අභ්‍යන්තර හිතන විදිහින්. ඒ නිසා මේ පැත්තෙන් හරියට අපි මේ process එක දැනගත්තොත් බාහිර දෙයකින් අපට පුළුවන් කමක් නැහැ පාලනය කරන්න අපව. මෙන්න මේ බාහිර පාලනයෙන් අපිව මුදවලා අභ්‍යන්තරයේම අපේ මනස දිනු කිරීම තමයි මේ භාවනාවෙන් කරන්නේ. එහෙදී පින්නතුනි ප්‍රධානම කරුණ තමයි අපේ හිත එක අරමුණකට ගන්න එක. මේකට බුදුදහමේ ලස්සන උපමාවක් කියනවා. අර සත්තු හය දෙනෙක්ගේ උපමාවක් වබහලා තියෙනනේ. සත්තු හය දෙනෙක් ගැන කියන සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රේ දැක්වෙනවා එක්තරා තැනක සත්තු හය දෙනෙක් ඉන්නවා. කවුද මේ සත්තු හය දෙනා? සිවලෙක් ඉන්නවා. බල්ලෙක් ඉන්නවා. වඳුරෙක් ඉන්නවා. ඒ වගේම කිඹුලෙක් ඉන්නවා. සර්පෙක් ඉන්නවා. ඒ වගේම කුරුල්ලෙක් ඉන්නවා. පක්ෂියෙක් ඉන්නවා. මතකද සත්තු පස් දෙනා? කවුද පස් දෙනා? වඳුරෙක් ඉන්නවා, සිවලෙක් ඉන්නවා, බල්ලෙක් ඉන්නවා, කිඹුලෙක් ඉන්නවා, සර්පෙක් ඉන්නවා, කුරුල්ලෙක් ඉන්නවා. දැන් මේ සත්තු 6 දෙනෙක් ඉන්නවා. මේ සත්තු 6 දෙනාට මොකද කරන්නේ? ඒ සත්තු 6 දෙනාම අල්ලලා ඒ සත්තු 6 දෙනාගේ පිටපස්සේ වලිගේ හෝ පෙන්ද හෝ වටේ පිටපස්සේ කොටස එකට එකතු කරලා මේ 6 දෙනාම බඳිනව එකට. 6 දෙනාම බැඳලා අතාරිනවා. 6 දෙනාම බැඳලා අතාරිහම මොකද වෙන්නේ? එක එක අය තමයි යන පැති වලට අදිනවා. දැන් සිවල කොහටද ඇදගෙන යන්න හදන්නේ? ඔයා කැලයට යන්න හදනවා. එතකොට බල්ලා කොහටද යන්න හදන්නේ? ඔව් බල්ලා ගෙදරට ගමට යන්න හදනවා. එතකොට වඳුර කොහටද? වඳුර ගහට යන්න හදනවා. කිඹුලා? කිඹුලා වතුරට යන්න හදනවා. ඊළඟට කුරුල්ල අහසට යන්න හදනවා. සර්පයා? ඔව් හුඹකට හුඹහසකට යන්න හදනවා. එතකොට මේක තමයි ස්වභාවය. එතකොට මේ හයට උපමා කරලා තියෙන මොනවද? අපේ ඉන්ද්‍රිය හය, ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මෙන්න මේ හය තමයි උපමා කරලා තියෙන්නේ. එතකොට මෙහෙම අතහැරලා තිබ්බහම නිතරම දැන් අපි ඇසෙන් රූපයක් ගන්නකොට ඒ පැත්තට නිතරම යන්නේ. එතකොට අපිට හිතෙන්නේ දැන් ටීවී එකක් බලන් ඉනකොට, නාට්‍යයක් බලනකොට දැන් අපිට ඉන්න තැනවත් මතක නැහැ නේ. තනිකරම අපි වතෙන්ට ආකර්ෂණය කරලා තියෙන්නේ. ශබ්දයක් අහනකොටත් එහෙමයි. යමක අතීත සිද්ධියක් කවුරු හරි බැනපු දෙයක් ගැන හරි හොඳ කියපු දෙයක් හරි ගැන හිතනකොට ඇතැම්මිට ඉන්න තැනත් අමතක වෙනවා. ඇතැම්මිට සුවඳක් දැනෙනකොටත් එහෙමයි, රසයක් දැනෙනකොටත් එහෙමයි ඇතැම්මිට. මේක තමයි පිනොතින අපේ ස්වභාවය. දැන් මෙන්න මෙහෙම තියෙන ස්වභාවයට බුදුහාමුදුරුව සඳහන් කරනවා මේ සත්තු හය දෙනාම එක රීටක හොඳ ශක්තිමත් ඉන්නක බඳිනවා. බැඳහම මොකද වෙන්නේ? බැඳහමින ටිකක් ඔය හිමේ දුවනවා, දුවලා අන්තිමට මහන්සි වුණාට පස්සේ එතනම නවතිනවා. අන්න ඒ වගේ තමයි පිනොතින අපේ හිතත්. අපේ මේ ඉන්ද්‍රිය වලින් එහෙම අරමුණු කරා දුවන හදන හිත මුලින් කරන්නේ අපි ඔය එක කුසල අරමුණක භාවනා කමටහනක යොදනවා. ඒක අපිට පුළුවන් ආනාපාන සති භාවනා පුළුවන්, මෛත්‍රී භාවනා පුළුවන්, බුදුගුණ භාවනා පුළුවන්. මේ වගේ භාවනාවකින් කරන්නේ අපේ හිත සති නිමිත්තේ යොදවලා හිත ටිකක් පාලනය කරනවා. හිත නිතරම වේගෙන් එහෙම යන ගතිය අඩු කරනවා. අන්න ඒක තමයි සමතය කියලා කියන්නේ. ඒකට චිත්ත භාවනා කියලා කියන්නේ. මෙන්න මේ සමතයේ දිනුවෙන තියෙන තුනේ මනසට ලොකු විවේකයක් එනවා. දැන් අපිට ලොකු විවේකයක් නෑ. අපි කායිකව විවේකීව හිටියත් මානසිකව අපි ලොකු අවිවේකයකයි ඉන්නේ. අපි ලොකු වෙහෙසකයි ඉන්නේ. අන්නේ වෙහෙසෙන් හිත මුදව ගන්න තමයි පින්නතුනේ මෙන්න මේ චිත්ත භාවනා කියන එක බුදුදහමෙන් දේශනා කරන්නේ. මේකටම තමයි අපි මයින්ඩ්ෆුල්නස් කියලාත් කියන්නේ. විශේෂයෙන්ම මේ චිත්ත භාවනාවෙන් කරන්නේ පින්නතුනේ වර්තමාන මොහොතේ වර්තමානයේ හිත පවත්වන කාලය එන්නම වැඩි කිරීම. දැන් අපේ හිත නිතරම හිතන්නේ අතීතයේ දැකපුහපු දයක් ගැන තමයි හිතන්නේ. නැත්තම් දැන් මේක ඉවර වෙලා කරන දේ ගැන තමයි අපි නිතරම හිතන්නේ. පින්නතුන අපේ සතුට අපේ සාර්ථකත්වය රඳා පවතින ප්‍රධාන කාරණයක් තමයි. අපි වර්තමාන මොහොතෙහි කරන කාර්යය අනුව කොයිතරම් දුරට හිත පවත්වා ගන්න දක්ෂද කියන කාරණේ. මේක තමයි අපේ ජීවිතයේ ප්‍රධානම සාර්ථකත්වයේ ලක්ෂණයක් වෙන්නේ. ඒකට හේතුව තමයි පින්නතුනේ බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ දැන් මේ කරන කටයුත්ත කරලා ඉවරුනාට පස්සේ සතුට තියෙන කියලා. දැන් දරුවේ කුඩා කාලේ හිතෙන්නේ දරුවා ලොකු වුණාම සතුට තියෙන්නේ කියලා. දැන් කුඩාම කාලේ හිතනවා ඉස්කෝලේ ගියාට පස්සේ කියලා. ඉස්කෝලේ ගිහලා පස්සේ හිතනවා ආයෙන විශ්වවිද්‍යාලේ ගියාට පස්සේ කියලා. ඊට පස්සේ හිතනවා රැකියාවක් ගත්තට පස්සේ කියලා. ඊට පස්සේ හිතනවා විවාහ වුණාට පස්සේ කියලා. ඔක්කොම කාලේ ඉවරලා බලනකොට මොකද? ඒක. ඔව් දරුවා ළඟවත් නැහැ. දරුවෝ කොහේ හරි කාට හරි ආයිත් වෙලා ඊට පස්සේ. පින්නතුනි අපේ ජීවිතේ හැම ස්වභාවම මෙහෙමයි. දැන් වාහනයක නැග්ග ගම අපි බලනවා මයිල්ස් කීයක් තියෙනවද? 30ද 40ද? ඊට පස්සේ බලනවා තව 15යි, තව 10යි, තව 12යි, 8යි ඔහොම කීය. දැන් අපට ලොකු කලබලයක් මේ වැඩේ ඉවර කරගන්න නේද? පින්නතුනි මෙන්න මේක තමයි හිතේ අසහනයේ ලක්ෂණය. අපේ හිත තැම්පත් වෙන්න වෙන්න, හිත දිනු වෙන්න, තමන් හිතෙන් මානසිකව ඇත්තටම සතුටෙන් ඉන්න මගක, සතුට නියම විදියට ලැබෙන මගක තමන් ඉන්නවද කියලා බල තමන්ටම බලන්න පුළුවන් ලක්ෂණයක් තියෙනවා. මොකක්ද ඒ ලක්ෂණය? තමන් වැඩක් කරනකොට තමන්ට කලබලයක් නැති වෙන්න ඕන. මොකද කලබලේ මේ වැඩේ කරලා ඉවරුනාට පස්සේ නෙවෙයි සතුට තියෙන්නේ, මේ වැඩේ කරන ගමනුයි සතුට තියෙන්නේ. දැන් වැඩට ගියා නම් තමන් වැඩ කරද්දි සතුට වෙන්න. වැඩ ඉවරුනාට පස්සේ ගෙදර ආවට පස්සේ කියලා හිතන්න එපා. ඊට පස්සේ ගෙදර ආවට පස්සේ කියලා හිතුවත් හිතන්න ආයෙ නම් නිදි ගියාට පස්සේ කියලා. නිදිනකොට හිතන්න හෙට උදේට ගියාට පස්සේ කියලා ආයෙ වැඩට. එතකොට කවදාවත් සතුට ලැබලා නැහැ අපි ජීවිතේ. එනිසා යමක් කරනකොට හිතන මේ අවස්ථාව තමයි මගේ ජීවිතයේ වටිනාම අවස්ථාව, සතුටෙන් ඉන්නම අවස්ථාව. දරුවේ කුඩා කාලේ නම් දරුවගේ දරසුරතල් බලන කුඩා කාලේ. පස්සේ තමයි Tamanට තේරෙන්නේ දරුව ලොකු වුණාම අනේ දරුවගේ ලස්සනම කාලේ කුඩා කාලේ කියලා. දරුව ගෙදර සෙල්ලම් කරමින් ඒ Tamanට කරදර කරමින් ඒ හිටිය කාලේ තමයි හොඳම කාලේ කියලා. නමුත් දැන් Tamanට තියෙන දරුව හරි කරදරයි ටික ලොකු වුණාම තමයි දැන්පත් වුණාම තමයි හොඳ කියලා නේ. නමුත් වෙනතුනේ කුඩා කාලේ දරසුරතල් බලන කාලේ තමයි ලස්සනම කාලේ. හැම වෙලාවෙදී මෙහෙම හිතන්න වෙනතුනේ. හැම අවස්ථාවෙදිම හිතන්න මම අද ගත කරන ජීවිතයේ ලස්සනම දවස කියලා, හොඳම දවස කියලා. තමන්ට ජීවිතේ ජීවත් වෙලා ඉන්න තියෙන කාලෙන් ඉතුරු වෙච්ච ජීවිතෙන් ලස්සනම හොඳම දවස තමයි අද ගත කරන්න කියලා හැමදාම උදේ හිතන්න. ඒ හිතන වගේම පිනතුනේ හැකිතාක් දුරට හිතට එන අකුසල වලින් හිත මුදව ගන්න. හිතට ලෝභයක්, ද්වේෂයක්, මෝහයක් එනකොටම තමන් හිත ගැන හොඳ සැලකිල්ලෙන් ඉන්න. නිතරම හිත ආරක්ෂා කරන කිසිඳු බාහිර දෙයකට තමන්ගේ හිතේ තියෙන ලස්සන පැහැර ගන්න අරිනට දෙන්න එපා. ඇයි ඒකට හේතුව පිනතුනේ? අපි ජීවිතේ හුඟක් මහන්සි වෙච්ච අය ඉගෙන ගන්න, දේපළ ටිකක් ලබා ගන්න, දරුව වෙනුවෙන් නොඑක් දේවල් වලින් අපි ජීවිතේ හුඟක් මහන්සි වෙච්ච අය. ඇතැමිට පොත්පත් හුඟක් කියවලා තියෙනව නේද? මේ ඔක්කොම කරේ අපි මොකටද පිනතුනේ? මේ හැමදේම කළේ අපේ ජීවිතයේ සතුට ලබන්නනේ. එතකොට අපේ ජීවිතයේ සතුට ලබනොද කියන එක ප්‍රධාන වශයෙන් තීරණය වෙන්නේ පින්නතුනේ. බාහිර බඩු බාණ්ඩ නිසාවත්, තමන්ගේ දූ දරුවන් හොඳට ඉගෙන ගත්තා කියලා නිසාවත් නෙවෙයි. තමන්ගේ රූපේ ලස්සනට තියාගත්ත කියන කාරණේ නිසාවත් නෙවෙයි. තමන්ගේ ජීවිතයේ සතුට කොච්චර වැඩි වුණාද කියලා බලන්නේ පින්නතුනේ. තමන්ගේ හිත එන්නෙන්නම කොච්චරනම් පිරිසිදුනාද, කොච්චරනම් තමන්ගේ තෙන්නෙන්නම ලස්සන වුණාද කියන කාරණේ මතයි තමන්ගේ සතුට තීරණය වෙන්නේ. එනිසා පිනතුනි ජීවිතයේ වඩාත්ම වැදගත්ම දේ තමයි තමන්ගේ හිත ගැන උපරිම සැලකිල්ලෙන්, උපරිම සිහියෙන් සිටීමෙන්, හිතට කිසිදු අකුසලයක් නොයන විදියට හිත හැකිතාක් අකුසලයන්ගෙන් වෙන් කරගන්න, හිත පිරිසුදු කරගන්න. දැන් මේ පිනතුනි gederi ඉන්නකොට බලන්නනේ, ගෙදර නිතර පිරිසුදු කරනව නේනේ. අතු ගානවා, කාපට් එකක් තියෙනවා නම් සුද්ධ කරනවා, මුල්ලක කුණු ටිකක් තියෙනවා නම් අයින් කරනවා, ඩස්බින් එක තියෙනවා නම් අයින් කරනවා, මකුණු දැලක් තියෙනවා නම් අයින් කරනවනේ. කොච්චරනම් තමන් ඉන ශරීරය ගැනත් බලන්නනේ. ශරීරය නිතර සුද්ධ කරනවා, අලුත් ඇඳුම් අඳවන, කොණ්ඩේ පීරනවා, කණ්ණාඩි ළඟටත් කීපතාවක් යනවා, පොඩ්ඩක් කරේ මේ තියෙනම සුද්ධ කරගන්නවා. අපි නිතරම මේ බාහිර දේ ගැන පිනුතුනේ කොච්චර සැලකිල්ලක් දක්වනවදනේ. අන්න ඒ සැලකිල්ලම පිනතුනේ. ඒ සැලකිල්ල එහෙම දක්වන්න පොඩ්ඩක් අඩු කරන්න එපා. ඊට වඩා නොදෙවෙන සැලකිල්ලක් අපි මොකක් ගැන දක්වන්න ඕන? තමන්ගේ හිත ගැන පිනතුනේ. හිත ගැන නිතර බලන්න. හිතට දුක් පීඩා එන තැන් කොතනද හිතේ තියෙන්නේ? කවුරු හරි ගැන හිතනකොට දෙයක් එන්නේ? කොමක් හරි දයක් බලනකොට දෙයක් එන්නේ? කවුරු හරි කෙනෙක් ආශ්‍රය කරනකොටද? ඒ හැම තැනින්ම හිත මුදව ගන්න. කෙනෙක් ගැන හිතනකොට නම් තමන්ගේ හිත අපිරිසුදු වෙන්නේ. එදෙනි පිනතුනේ ඒ කාරණේ හිතන්න යන්න එපා. යම් කිසි තැනකට යනකොට නම් හිත රිදෙන්නේ. එතෙන්ට යන කාලය අඩු කරන්න. රැකියාවක් වගේ තැන නන්නෝ ගිහිල්ලා බෑ යන්න වෙනවා. ඔව්. ඒ තැන් උනත් පිනතුනේ තමන්ට හිත ගැටෙන තැන් වලින් හැකිතාක් මගහරින බලන්න. පුද්ගලෙක් ඇසුරු කරනකොට නම් ඒ ඇසුරු කරන පුද්ගලයාගේ ළඟදී පිනතුනේ හැකිතාක් එයා ඇසුරු කිරීම අඩු කරන්න. නැත්නම් අනිත් පැත්තෙන් යාගෙන මෛත්‍රිය වඩන්න. අඩුපාඩු තියෙන කෙනෙක් වුණත් එයාගේ එක හොඳ ගුණයක් හරි හොඳට හිතන්න. දැන් අපි ඇසුරු කරන අය පිනතුනි අපි ළඟින් ඇසුරු කරන අපි කියමු 5 දෙනෙක් ඉන්නවා කියලා. නැත්නම් 10 දෙනෙක් ඉන්නවා කියලා. නැත්නම් 20 දෙනෙක් ඉන්නවා කියලා. ඒ තමන්ට නිතරම දිනට මොන ගැහෙන්න දිනපතාම කල්පනා වෙන හිතන අය ගැන පිනතුනි මේ හැම දෙනෙක්ගෙම එක හොඳ ගුණයක් හරි මතක තියාගන්න. හොඳට ඒක සලකුණු කරගන්න. හොඳ ගුණයක් තමන් කැමති යාග ළඟ තියෙන හොඳ ගුණයක්. සමහරට එකක්වත් හොයාගන්න බැරි වෙන පුළුවන්. ඈ එහෙමනම් පිනතුනි හිතන්න අනේ එයා ලොකු පින්කමක් කළා තමයි මානුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා ඉන්නේ. එයා ගියාත්මේ හොඳ කෙනෙක්. එයා ගියාත්මේ චුති චිත්තියාගේ හොඳ කෙනෙක් ඒ නිසා තමයි මනුස්ස ලෝකෙ ලැබුණේ නැත්නම් යාට මනුස්ස ලෝකෙ ලැබෙන්නේ නැහැ අඩු ගන්න ගියාත්ම හැරී යා හොඳම සිතුවිල්ලක හිටිය කෙනෙක් කියලා එහෙම හරි හිතන. ඇයි මේම හිතන්නේ පින්නතුනි? ඕ අපි පැත්තෙන් ආරක්ෂා වෙන්නේ ඒකයි. මොකද අපේ හිතෙන් අපි පීඩාවක් ඇති කරගන්න ඕනේ කවුරු නිසාම. ඒ නිසා කොහොම හරි ක්‍රමයකින් හිතට ආහාර කියන්නේ මේව පින්නතුනි. අපි නිතරම කුසට ආහාර දෙන්නේ බලන්නේ නේ. පින්නතුනි අපි හිතට ආහාර දෙනවා කියන්නේ මෙන්න මේ අපි ආකල්ප වෙනස් කරගන්න එක. ඒ නිසා පින්නතුනි හිතට හැම තැනින්ම එන්න තියෙන අවාසි ටික හැකිතාක් වළක්ව ගන්න. වළක්වගෙන පින්නතුනි හැම තැනදීම හිත ඊටාම නිරෝගීව ඊටාම පිරිසිදුව ඊටාම සතුටෙන් තියාගෙන උපරිම උත්සාහ ගන්න. ඒකට පින්නතුනි බුදුදහමෙහි නොඑක් විදියේ ක්‍රමශීල අපට දේශනා කරලා තියෙනවා. අපේ ධර්මයේ අහන්න ඕනන්නේ ඒකයි පින්නතුනි. ධර්මය අහන්න අපි මේ ක්‍රම වැඩිපුර ඉගෙන ගන්නවා. හරියට තමන් නගරයකට යනකොට ඒ නගරයට යන පාරවල් එක එක පාරවල් අපි දැනගන්නවා. එතකොට ට්‍රැෆික් එකක් ආවම අපි දන්නවා කොයි පැත්තෙන් ඉක්මනටම යන්නේ කියලා. අන්න ඒ වගේ පින්නතුනි හිත, සිත සහ නුවණ සමස්ත බුදුදහමම කියන්නේ පින්නතුනි සති සම්පජඤ්ඤය කියන වචන දෙකට ඇතුළත් කරන්න පුළුවන්. සතිය කියන්නේ සිහිය දින කිරීම. ඒ කියන්නේ වර්තමාන මොහොතෙහි සිහියෙන් ඉන්න වාරයේ වැඩි කිරීම තමයි සිත දින කිරීම කියලා කියන්නේ සතිය කියන්නේ. සම්පජඤ්ඤය කියන්නේ මොකද්ද? ඒ දින කරගත්තු හිතට ප්‍රඥාව එකතු කරනවා. නුවණින් ඒ දෙස බලනවා. මෙන්න මේ දෙක තමයි පින්නතුනි සම්පූර්ණ බුදුදහම කියලා කියන්නේ. මේ ගමන් මගේ ඉන්න අපේ ජීවිතේ මොකද්ද වෙන්නේ? ජීවිතේ පින්නතුනි අර හිතට එන අකුසල හුඟක් අඩු වෙනවා. අඩු වෙලා එක පැත්තකින් සිත දිනු වෙනවා. අනිත් පැත්තෙන් ප්‍රඥාව දිනු වෙනවා. ප්‍රඥාව දිනු වීමෙන් අවසානයේදී මොකද්ද වෙන්නේ? ඕ ප්‍රඥාව දිනු වීමෙන් පින්නතුනි ජීවිත යථාර්ථයේ නියම ලෙසම ජීවිතේ වෙන්නේ මොකද්ද කියන එක ගැන අපට නුවණක් ලැබෙනවා. මොකද්ද ඒ නුවණ පින්නතුනි? ඒ නුවණ තමයි අපේ ඇසෙන් යමක් දකිනකොට පින්නතුනි ඒකට අත්දැකීමක් ලැබෙනවා නම් ඒ මොහොතේ ඒ අත්දැකීම ලැබෙන්නේ. ඇසට දැන් මේ පින්නතුනි දැන් මගේ අත පේනවා නම් මේ පේන අත්දැකීම පින්නතුනි මේ අත කියන රූපය කලින් ඉඳන්ම තිබ්බ සම්මුති විදිහට නමුත් දැන් මේ පේන අත ඔබට නිර්මාණය වුණේ මේ මොහොතේ. ඒක ඔබේ ඇස දල්වනකොට රූපය තියෙනකොට චක්කු විඥානය චක්කු සම්පස්සේ මේ කරුණට ඇසක එකතුවකින් මේ මොහොතේ තමයි ඒ අත්දැකීම ලැබුණේ. එතකොට මේ වෙලාවට යමක් පේනවනම් මේ වෙලාවට යමක් ඇහෙනවනම් ඒ වෙලාවේ තමයි චක්කු විඥානයේ සෝත විඥානය ආදී ඒ කරුණු සහ ඊට දාලා වටා පිටා ඔක්කොම හේතු ටික නිර්මාණය වුනේ ඒ මොහොතෙමයි. ඒ මොහොතෙම නිර්මාණය වුණා විතරක් නෙවෙයි ඒ මොහොතේ මේක නිරුද්ධ වෙනවා. නමුත් වෙනසනේ අපේ හිතේ තියෙන අවිද්‍යාව නිසා අපි මේක පිළිගන්න සූදානම් නැහැ. කෙනෙක් දකින්නකොටම හිතෙන්නේ මේ කලින් දැකපු කෙනයි කියලා. කෙනෙක් දකින්නකොටම හිතෙන්නේ කලින් කෙනායි කියලා හිතුවොත් අපි පේනොතිනේ පරණ කෙනෙක් තමයි දකින්නේ. අපි කලින් කෙනා කියලා හිතුවොත් කලින් කෙනාගේ දින අඩුපාඩු කන් ටිකත් එක්කම තමයි අපි ආදීහා බලන්නේ. ඒ වගේම පේනතුනි ඒක බැලුවට පස්සේ ඒ අත්දැකීම ඉතුරුනා කියලා හිතුවොත් මොකද වෙන්නේ? එයා දැකලා ඉවරුනාට පස්සේ එයාගේ ෆයිල් එක ළඟ තියාගෙන ඉන්නේ. ඔයා කරපු හොඳ ටික නරක ටික ඔක්කොම ටික ෆයිල් එකේ තියාගෙන ඉන්නේ. ඒ ෆයිල් එක තමයි අපි රැට හැරලා බලන්නේ. නිදියනකොට ඒ ෆයිල් එකේ එක ඔක්කොම ටික මිශ්‍ර කරලා එකට බලන එක තමයි සීන කියලා කියන්නේ. රහතන් වහන්සේලාට පේනතුනි සීන පේන්නේ නැහැ. රහතන් වහන්සේලාගේ සීන ලෝකය සැබෑ ලෝකයට එකක් වෙනවා. එතකොට පේනතුනි අපි යමක් දකින්න අහන්න කලින් අපට හිතෙනවනම් ඒක කලින් තිබ්බ දෙයක් කලින් හිටිය පුද්ගලයා කියලා හිතලා නම් අපි ඒ දෙස බලන්නේ අපි දුකෙන් නිදහස් වෙලා නැහැ. ඒ විතරක් නෙවෙයි. ඒ අත්දැකීමට පස්සේ අපි ඒ අත්දැකීම පුද්ගලයා ඉතුරු වෙනවා කියලා හිතුවොත් මොකද වෙන්නේ? අපට හිතෙන මේක ලොකු වාසියක් කියලානේ. දැන් දරුවා දිහා බලන බැලුවට පස්සේ තා දරුවෝ ඉන්න, ගෙදර ඉන්න, ඉස්කෝලේ ඉන්න, විශ්වවිද්‍යාලේ ඉන්න කියලා හිතන්න පුළුවන් කමන්නේ. පින්නතුනි, ඒකෙන් යම්කිසි ආස්වාදයක්ත් තියෙනවා. හැබැයි පින්නතුනි, හැම නිත්‍ය වශයෙන් ගත්තොත් මොකද වෙන්නේ? ගත්තොත් පින්නතුනි, දරුවෝ විතරක් නෙවෙයි හම්බෙන තමන්ට. මේ දරුවත් එක්ක ඉන්න ඔක්කොම දුක් ටිකත් එක්කයි තමන්ට ගන්න වෙන්නේ. දරුවා ළඩ වෙනකොට වෙන දුක් ටික, මහලු වෙනකොට වෙන දුක් ටික, වෙන් වෙනකොට, අකීකරු වෙනකොට, ඒ ඔක්කොම දුක් ටිකත් එක්කයි අපි අරගෙන තියෙන්නේ. දරුවා විතරක් මට දෙන්න, අනිත් ටික මට එපා කියලා බෑ. ජරා, ව්‍යාධි, මරණ, ප්‍රිය විප්‍රයෝග ඔක්කොමත් එක්කයි අරගන්නේ අපි. දැන් බය වෙන්න එපා. දැන් බුදුදහම සීකරන්න කියලා දරුවා අයින් කරනවා කියලා. ඈ දරුවා අයින් කරන්නේ නැහැ පිනතුනේ. දරුවට මීටත් වඩා සලකනවා. හැබැයි දරුවට උදව් කළාට දරුවගේ අර අපි ඒ සිතීමෙන් පස්සේ තියෙන කෙලෙස් ටික අපි ගන්නෙ නැහැ. අපි ඒ මොහොතේ ඇති වෙලා ඒ මොහොතේ නිරුද්ධ වෙන අධ්‍යක්ීමක් කියන නුවණ ප්‍රඥාව අපේ දිනු වෙනවා. මෙන්න මෙහෙම ගිහිල්ලා පිනතුනේ ප්‍රඥාවේ ඉහළම தත්ත්වය කියලා කියන්නේ දුකෙන් නිදහස් වුණා කියලා කියන්නේ. වෙනත් විදියකින් කියනවා නම් නිවන ලැබුවා කියලා කියන්නේ පින්නතුනි. දිත්තේ දිට්ඨමත්තං කියලා කාරණයක් ධර්මයේ සඳහන් කරනවා. ඔය යමක් දකිනකොටම ඒ මොහොතේ ඇති වෙලා ඒ මොහොතේ නිරුද්ධ වෙන දෙයක් කියලා දන්නවා. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ අපි ආයේ දරුව බලන්නේ නැහැ, දරුවට උදව් කරන්නේ නැහැ, දරුව ළඟට යන්නේ නැහැ කියලා කාරණයක් නෙවෙයි මේ කියන්නේ. ආයේ දරුව බලන්න පුළුවන්. දැන් උදාහරණයක් ගත්තොත් කණ්ණාඩිය බලන්න. ඔබ මුහුණ බලන කණ්ණාඩිය ළඟට යනවනේ නේ. ඒ කණ්ණාඩිය ළඟට යනකොට යන්න කලින් ඔබේ රූපය කණ්ණාඩියේ තිබ්බද? මුලින් තිබ්බේ නැහැ. ඔබ ගිහිල්ලා ආවට පස්සේ කණ්ණාඩිය ඔබේ රූපේ ඉතුරුද? ඉතුරු වෙන්නේ නැහැ. හැබැයි මෙහෙම කණ්ණාඩියේ මෙහෙම ස්වභාවයක් කියලා ඔබ කණ්ණාඩිය ළඟ කණ්ණාඩියත් එක්ක අමනාප වෙනවද? කණ්ණාඩිය ළඟට ආයේ නොගිහින් ඉන්නවද? තව තවත් යනවනේ. කොච්චර යනවදනේ? දවසට කීවතාවක් යනවා. දැන් තමයි කණ්ණාඩියක් ළඟමත් තියාගෙන ඉන්නනේ. ඔව්, මෙච්චර ස්වභාවයෙන් යුක්ත වුණත් පිනතුනේ අපි කණ්ණාඩියට කොච්චර කැමතිද? කණ්ණාඩිය ළඟට කීවතාවක් නම් යනවද? නමුත් පිනතුනේ කණ්ණාඩියේ රූපය තිබ්බට ඒ රූපයට කවුරුවත් හානියක් කළයි, ඒකේ දැකපු කරාබු දෙක කවුරු හරි ගලව ගනි, මාලේ ගලව ගනි, ඒ කිසිම දුකක් අපට ඇති වෙන්නේ නැහැ. ඇයි ඇති නොවෙන හේතුව? අපි ප්‍රඥාවෙන්ම දකිනවා ඒක නිර්මාණය වෙන්නේ ඒ මොහොතේ හේතු ටිකක් මත. එතනම ඇති වෙනවා, එතනම නිරුද්ධ වෙනවා කියලා දකිනවා. මෙන්න මේ ප්‍රඥාවම තමයි පිනතුණි අපට ධර්මයේ දිනු වෙනකොට දිනු වෙන්නේ. අපි ධර්මයේ හැසිරෙනකොට අපේ ඇති වෙන අවබෝධයත් මේකමයි. මේ කණ්ණාඩි උපමාවම ගන්න පුළුවන් පිනතුණි. අපි දිනපතා දකින අහන හැම දෙයකම ස්වභාවයක් මේක. ඒ මොහොතේ හේතු ටික තුල ඇති වෙනවා, ඉතුරු නැතුවම එතනම නිරුද්ධ වෙනවා. පින්නතුනි, මෙන්න මේක තමයි ප්‍රඥාව විහිළම අවස්ථාව කියලා කියන්නේ. මෙන්න මෙවැනි විදියට පින්නතුනි ලෝකය බලන්න හුරු කිරීම තමයි ධර්මයේ හැසිරීම කියලා කියන්නේ. මේ විදියට හිතීම තමයි දුකෙන් නිදහස් වීම කියලා කියන්නේ. මේ தත්ත්වයට පත්වෙච්ච කෙනා පින්නතුනි බය වෙන්න එපා. ඔහු ඉගෙන ගන්න නැතුව ඉඳී කම්මැලි කෙනෙක් වෙයි, යුතුයකම් වගකීම් නොකරන කෙනෙක් වෙයි කියලා බය වෙනවා. මේ අවබෝධය ලැබපු කෙනා තමයි පින්නතුනේ දැනට වඩා යුතුයකම් හොඳින් කරන්නේ. දැනටත් වඩා අනිත්‍යයට සලකන්නේ. දැන් සලකන්නේ කැම බීම ටිකක් දෙනවා, ඇඳුම් පැළඳුම් ටිකක් දෙනවා, මේ ටිකනේ නේ. මේ භෞතික දේට විතරනේ දැන් සලකන්නේ. නමුත් මේ අවබෝධය ලබා ගත්තට පස්සේ කොහොමද? කෙනෙක් හමුණු ගමම පින්නතුනේ දෙන්නේ මෙන්න මේ අවබෝධය දෙන්න යාට. කෑම බීමක් දෙනවට වඩා එයාට අවබෝධ මෙන්න මේ අවබෝධය ලබා දෙන්නේ. දරුවෙකුට හරි ළඟම ඥාතියෙකුට හරි මේ අවබෝධය උන් ලබා දෙන්නේ. අන්නේ අවබෝධය ලබා දීමේ මොකද ඔහු කරන්නේ? තමන් ඇසුරු කරන, තමන් ඉතාම ආදරය කරන අයට දුකෙන් නිදහස් වෙන, වඩාත්ම ජීවිතයේ සතුට ලැබෙන ක්‍රමිය ඔහුට උගන්වනවා. අන්නේ ඒක තමයි පින්තුනේ කෙනෙකුට දෙන්න පුළුවන් වටිනාම තෑග්ග, වටිනාම දේ. අපිත් එක අතකින් ධර්මය තුල පෝෂණය වෙනවා, අනිත් අතින් අනිත් ඇටත් මේ ධර්මය ලබා දෙන්න පුළුවන් උපරිම වටිනාම දෙයක් අපි දෙනවා. දෙන්න දෙන්න මේ ගමන් මගේ ඉහළට යන්න යන පින්නතුනි අපේ ජීවිතයේහි එන්න එන්නම කෙලෙස් වලින් වෙන පීඩා අඩු වෙලා හිත වඩාත්ම පිරිසිදු දෙයක් බවට පත් වෙනවා. කිසිඳු දෙයකින් අපේ ඇසට රූපයක් දැකලා හෝ කනට ශබ්දයක් අහලා නාසයට ගඳ සුවඳක් ඉඳලා හිතට අරමුණක් ඇවිල්ලා මේ කිසිඳු ඉන්ද්‍රියකින් කිසිඳු බාහිර අරමුණකින් තමන්ගේ හිතට පීඩාවක් ඇති නොවන විදියට හිත සකස් කර ගැනීමේ වැඩපිළිවෙල පිණුතුනි බුදුදහම කියලා කියන්නේ. අන්න ඒ වැඩපිළිවෙලම තමයි භාවනාව කියලා කියන්නේ. එතකොට භාවනාව කියලා කියන්නේ එක අතකින් අර සත්තු හය දෙනා එකට එක රිටක ගැට ගැහුවා වගේ එක එක අරමුණු කරා යන හිත අපි එක සමත අරමුණකට ගන්නව ඉස්සෙල්ලා. අන්නේ එකඟ වෙච්ච සිතින් මෙන්න මේ ලෝක යථාර්ථය අනිත්‍යතාවය හැම මොහොතෙම මේ අත්දැකීම ඇති වෙනවා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා මෙන්න මේ බලන වේගය එන්න එන්නම වැඩි කරගන්නවා. වැඩි කරන්න පිනුතින අපේ ජීවිතවල ලොකු වෙනසක් වෙනවා. අපි මුලින්ම සඳහන් කර විදියට අපි වර්තමාන මොහොතේ හිත තියෙන කාලය ටිකෙන් ටික වැඩි කරනවා. වැඩි කරන්න පින්නතුනි තමන් කරන වැඩේ පින්නතුනි ඊටාම සිහියෙන් ඊටාම අවධානයෙන් කලබල ගතිය අඩුව සතුටින් තමන් කරන කෙනෙක් බවට පත් වෙනවා. යම් වැඩක් කරද්දී එයා ඒ කරන වැඩෙන්ම තෘප්තිමත් වෙනවා. වැඩේ කළේ ඉවර වෙලා නෙවෙයි සතුට වෙන්නේ. දැන් අපි ලොකෝ කොළ ගොඩක් ගෙදර තියේ කියලා කුණු ගොඩක් තියේ කියලා ඒ කුණු ගොඩ අස්කරද්දිවත් හිතෙන්නේ නැහැ Tamanට. අනේ මේ කුණු ගොඩ අසුනාට පස්සේ සැනසීම තියෙන්නේ කියලා. ඒ කුණු ගොඩ අස්කරද්දි සතුටෙන් කරන්නේ පින්නතන එක. දැන් සාමාන්‍යයෙන් අපි මේ වගේ දෙයකදී හිතන්නේ නම් ඒක ඉවර කරලා පස්සේ කියලානේ. නමුත් පින්නතන එතෙන්දිවත් අපිට හිතෙන්නේ නැහැ. නමුත් පින්නතන අපි සාමාන්‍ය ජීවිතය ගන්න අපි ලොකු ට්‍රිප් එකක් ගියා කියලා ඇත. ඒක ඉහළ ඈතට යන්න යන මොකද්ද වෙන්නේ? මුලදී ඈතට යන්න යන සතුටනේ. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඊට පස්සේ ආයේ පැත්තට හැරෙනෝනේ. ආයේ කවද්ද නම් ගෙදර එන්නේ කිය. ආයේ මේ පැත්තට ලං වෙනකන් තමයි සැනසීම. ගෙදර ගිහිල්ලා තමන්ගේ කාමරෙට ගිහින් ඇඳට වැටෙනකන් තමයි සැනසීම තියෙන්නේ. අපි කොච්චර බාහිර ලෝකයේ සතුට හොයාගෙන කියලා බහැරට ගියත් පිනතුනි ආයේ මේ පැත්තට හැරෙනවා අපි ඒකෙන්. නමුත් පිනතුනි අපි ධර්මයේ ඉන්නවායි කියලා කියන්නේ අපට යන හැම තැනක්ම තමන්ගේ නිවහනක් වෙනවා. තමන්ට පේන හැම කෙනෙක්ම තමන්ගේ යහළුවෙක් වෙනවා. තමන් ඉන්න හැම තැනක්ම තමන්ට භාවනා කරන තැනක් බවට පත් වෙනවා. තමන් ඇවිදින හැම තැනක්ම තමන්ට සක්මන් මළුවක් වෙනවා. තමන් පාරක යනවනම් පාරේ දෙපැත්තේ තියෙන ගස්වල මල් ගස්වල ඒ අසිරියක් තමන් බලමින් යන්නේ. අඩු ගානේ තමන් යන වාහනේ ලස්සන හැරි බලනෝනේ. අපිට ඇතැමෙන තමන් කොච්චර ලස්සන වාහනයකද යන්නේ නේ. ඒ වාහනේ ලස්සනත් ඔබ දැකලා තියෙනවද ඇත්තෙම? ඔබේ වාහනේ ලස්සනවත් දැකලා තියෙනවද? දැන් කොච්චර වටිනාකමක් දීලා දැන් ගානක් දීලාද වාහනයක් ගත්තේ නේ. ඔබ ඉන්න ගෙදර මල්ගස්වල වත්තේ ලස්සන ඔබ ඇත්තටම බලලා තියෙද? කොච්චර වියදම් කළද මල්ගස් වගා කරනව නේද? ඈ වත්තේ සුද්ධ කරන්නට සල්ලි දෙනව වතුර දානවා අපි ඒවත් කරනව නේ. එහෙම වේදන් කරන අපි ඇත්තටම පිනුතුනි වස්තේ තියෙන මල්ගස්වල සතුට ලබලා තියේද? ඈ පුළුවන් වෙලාවකේ මල්ගස් ළඟ වාඩි වෙලා අපි භාවනා කරලා තියනවද? ඒ ආශ්‍රිතව ඉඳගෙන අපි බණක් අහලා තියනවද? හඳපායපු රාත්‍රියේ දවසකදී එළියට ඇවිල්ලා ඒ වගේ තැනක ඉඳගෙන අපි කොච්චරනම් හිත දියුණු කරන වැඩ පිළලක ප්‍රියදිලා තියේද? පිනුතුනි මේව තමයි ජීවිතයේ සතුට කියලා කියන්නේ. ඒ නිසා ඒ තැන අපි යම්කිසි තැනකට යනවා නම් යන ස්ථානය අපට සතුට තියෙන ස්ථානය බවට පත් වෙනවා. අපි ගෙදර ඉන්නව නම් ඒ ගෙදරින් අවස්ථාවේ පින්නතුනි ඒ ගෙදර අපි ඒ තෘප්තිය ලබලා ඒ තුලින් අපි මනස සතුටට පත් කරගන්නවා. මේ හැම තැනක්ම අපි ඒ කරන දේවල් වඩාත්ම සිහියෙන් කරනවා. ඒ කුමන දේ කරත් පින්නතුනි හැම මොහොතෙම අපි ඒකට ප්‍රඥාව එකතු කරනවා. වරක් බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ එක්තරා ස්වාමීන් වහන්සේලි පිරිසක් පින්නතුනි උදෑසන මොහොතෙහි පින්ඩපාතේ වැඩම කරන අවස්ථාවේදී පිණ්ඩපාතයට යනකොට ඊට කලින් ටික වෙලාවක් කාලය තිබුණ වේලාසනේ පිණ්ඩපාතේ වැඩි. මේ අවස්ථාවේදී පින්නතුනි මේ ස්වාමීන් වහන්සේ වෙනත් ආගමික සාස්ත්‍රවරයෙක්ගේ ආශ්‍රමයකට ගියා. ගිහි පවස්ථාවේදී යන්නේ ආගමිකයෙක් කියනවා බොහොම සුහඳව මේ ස්වාමීන් වහන්සේ පිළි අරගෙන සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේත් මෛත්‍රී භාවනාව දේශනා කරනවා කරන්න කියලා. අපිත් අපේ ධර්මෙත් මෛත්‍රී භාවනාව වඩන කියලා කියනවා. ඒ නිසා බුදුහාමුදුරුවොත් අපිත් දෙගොල්ලම සමානයි කියලා. දැන් මේ පිනුතුන් උත්තරේ මොකද්ද? සමාන නැහනේ. සමාන නැති වෙන හේතුව මොකද්ද? දැන් මේ අස්ථාවේදී මේ ස්වාමීන් වහන්සේට උත්තරයක් දීගන්න බැරුව ගියා. නිශ්ශබ්දව මාව බුදුහාඳුරු හමු වෙන්න. ධානින් පස්සේ ඇවිල්ලා බුදුහාඳුරන් සඳහන් කළා මෙන්න මේ වගේ කාරණයක් දේශනා කළා කියලා. සඳහන් කළා කියලා. බුදුහාඳුන් සඳහන් කරනවා ඕ ඒ ඇත් මෛත්‍රී භාවනාව සඳහන් කරනවා තමයි. අපිත් මෛත්‍රී භාවනාව දේශනා කරනවා තමයි. නමුත් සමාන නැහැ කියලා. වෙනසක් තියෙනවා කියලා. මොකද වෙනස? වෙනත් ආගමක කෙනෙක් පිනතුනේ මෛත්‍රී භාවනාව වඩන්න පුළුවන්. ඇතැම්මිට ධානය ලබන්නත් පුළුවන්. හැබැයි ඒ අය එතනින් අවසන් කරන එක. බුදුදහමේ කුමන සමත කමඨහන ප්‍රායෝගිකව අපි කරත් ඒ හැම දෙයකින්ම ඊළඟට අපි බලාපොරොත්තු වෙන්නේ දෙවනි පියවරට යනවා. ඒ තමයි ලෝක යථාර්ථය බලන්න කෙලෙස් වලින් නිදහස් වෙන ස්ථාවරව නිදහස් වෙන දෙවනි පියවරට තත්පත් වෙනවා. බුදුහාමුදුරේ දේශනා කරන්නේ ස්වාමීන් වහන්සේට අපේ මෛත්‍රී භානාව වඩන්නේ නිවන ඉලක්ක කරගෙන නිවනට නැඹුරු වෙච්ච සිතකින් යුක්තවයි අපි මෛත්‍රී භානාව වඩන්නේ කියලා. ඒ නිසා සිත සමාධිගත වෙනකොට මෙතනින් නවතින්නේ නැහැ. හිත සමාධිගත කරගෙන හිතෙන් රූප බල බල එතන සෑහීමකටපත් වෙලින් ඉන්නේ නැහැ. ඒ හිත එකඟ වෙනවත් එක්කම ඊට පස්සේ එයා ආයතන ගැන බලනවා, ස්කන්ධ ගැන බලනවා, මේ දේවල් වල ඇතිවීම නැතිවීම යා නෝනින් බලනවා, විදර්ශනාවෙන් බලනවා. අන්නේ බලන්න හුළු කර හුරු කරන තමයි මේ සමත භාවනාව අපි දිනු කරන්නේ. ඒ නිසා මේ අංශ දෙකම බුදුදහම තුලින් දිනු කරනවා. මෙන්න මේ දෙකම අපි ඉගෙන ගත්තොත් තමයි පින්තුණි අපි වඩාත්ම දක්ෂයන් බවට පත් වෙන්නේ. මේ ක්‍රම දෙකම ඉගෙන ගත්තොත් තමයි පින්තුණි අපේ ජීවිතවලට නියම වටිනාකම ලැබෙන්නේ. අපි සාමාන්‍යයෙන් මගතොට යන්නක පුළුවන් වාහනයක යන පුළුවන්. ඒ යන වෙලාවේ ප්‍රදේශෙම ඉන්න පින්තුණි වටිනාම කෙනා බවට පත් වෙන්නේ ඔබ. දැන් නැත්නම් මේ ප්‍රදේශෙම අපි ගමු. දැන් මේ සිටි එකට යන රිච්මන් කියලානේ. ඊට පස්සේ ඉතින් බර්ක්ලි සිටි ගන්නනේ. බර්ක්ලි කියන්නේ. ඔව්. එතකොට මේ වගේ ඉතින් සෑන් ෆ්‍රැන්සිස්කෝ මේවාගේ සිටි ගානක් තියෙනව නේද? කවුන්ටිස් කීපයක් ඇතැම්ට තියෙන්න පුළුවන්. මේ ප්‍රදේශෙම ඉන්න අය අතුරින් පිනතුණි. මේ මොහොතේ නොයෙක් වැඩපල කරන්න ඇති. ඉහළ රැකියා කරන්න ඇති. ගුවන් යානා පදවන ඇති. ගුවන් තොටුපළ හසුරුවන අය ඇති. ගුවන් යානා කන්ට්‍රෝල් කරන අය ඇති. විද්‍යාඥයෝ ඇති. යම් කිසි ග්‍රහලෝකයකට යවන කුමන හෝ දෙයක් සකස් කරමින් ඉන්න කෙනෙක් ඉන්න පුළුවන්. නමුත් පින්තුනේ මේ හැම දෙනාම අතුරින් ඔබ හරියට මේ දහම් තුල හිත පිහිටවාගෙන ඉන්නවා නම් ඇතැම් විට ඔබ තමයි වටිනාම කෙනා බවට පත් වෙන්නේ මේ මොහොතේ. අර ඉහළම විද්‍යාඥයන්ට වඩා, ඉහළම තාක්ෂණික ශිල්පීන්ට වඩා ඔබ සමතේ සහ විදර්ශනාව කියන මේ දෙකෙන් ඉහළම මට්ටමින් තමන් හිත පවත්වාගෙන හිටියොත් භාර්තික වශයෙන් ලොකු දැනයක් උපයන කෙනෙක් නොවන්න පුළුවන්. නමුත් වෙනතේ ආධ්‍යාත්මික වශයෙන් මහා ධනයක් උපයන, ආරේ ධනයක් උපයන ඉහෙළම කෙනා බවට ඔබපත් වෙනවා. මානසික දුක් පීඩා නොයන විදිහේ ඉහෙළම කෙනෙක් බවට ඔබපත් වෙනවා. ඇයි පින්නතුනේකට හේතුව ඒත් එක අතකින් අපි සමතේ දිනු කරනවා, හිත එක අරමුණකට ගන්නවා. අනිත් පැත්තෙන් පින්නතුන් ලෝක යථාර්ථයේ ඉහළම මට්ටමින් අපි හිතන අය බවට පත් වෙනවා. ඒ මොහොතේ ඇති වෙලා ඒ මොහොතේ නිරුද්ධ වෙන මේ එක්ස්පීරියන්ස් එක අත්දැකීම බලන කෙනෙක් බවට පත් වෙනවා. Okay, in this moment we were discussing about the meditation, the purpose of Buddhist meditation. According to Buddhist meditation, we try to practice mindfulness and wisdom. At the very beginning, when we practice Buddhist meditation, we try to train our mind to live in the present moment, because always our mind goes to past or future. We have lost the beauty of our life because we have no ability to live in the present moment. By practicing Buddhist meditation, we try to develop mindfulness. Mindfulness means living in the present moment, living with the understanding of the present moment about our mind and body. That is the purpose of the first level of Buddhist meditation, that you know, the mindfulness. With the concentrated mind, we try to develop wisdom or intelligence. When our mind is concentrated, we try to train our mind to reflect on the world reality, impermanence. Impermanence means every moment our experience arises and ceases. This experience didn't come to the present from the past. This experience doesn't go to future from the present. Any kind of experience that we have, it arises and ceases at the moment. This is the reality, whether we know or not, whether we like or not. By practicing Buddhist meditation, in one side, we try to train our mind to live in the present moment. On the other side, with the concentrated mind, we try to train our mind to live with wisdom, reflecting on impermanence, arising and ceasing of our all experience that we receive through our six senses. This is the purpose of Buddhist meditation. Our proficiency, our skillfulness depends on how far we are clever to live in the present moment. On the other side, we try to train our mind to reflect on impermanence. Impermanence depends on the dependent origination, paticca samuppada. If you are clever to live by practicing mindfulness and wisdom according to what Buddha taught, then we are the fortunate people in the world. The reason is that we have overcome suffering at that moment. Pinnathuni, Bauddha bhavanave anuwa ekathakin api mindfulness eka sithiye satimat bawa diunu karanawa. අනිත් පැත්තෙන් අපි ප්‍රඥාව දිනු කරනවා. මේ දෙකම තමයි බෞද්ධ භාවනාවේහි පරමාර්ථය. එනිසා පින්නතුනි, අපේ දක්ෂතාවයෙන් අපේ කුසලතාවය තීරණය වන්නේ අපි කොයිතරම් දුරට අපේ හිත එක අරමුණකට ගන්න දක්ෂද කියන එක මත. ඒක හරියට GPA එක වගේ, ග්‍රේඩ් පොයින්ට් ඇවරේජ් එක වගේ. If you are clever to live in the present moment for a long time with mindfulness, it means our GPA, grade point average, is very high. Buddhist grade point average is practice in mindfulness. Not only GPA, Buddhism has an IQ too, intelligent quotient too, which is that, you know, if we can reflect on impermanence with concentrated mind for a long time, then our IQ, intelligence quotient, is very high. Then, you know, this is the success of Buddhism. This is the success that we can show in our life. Even though we are very rich, even though we are well educated, we are not successful because we haven't overcome suffering. If we are like to overcome suffering, according to Buddhism, in one side, we have to train our mind to live in the present moment. On the other side, we have to train our mind to reflect on impermanence in our life, which happens every moment. Pinnathun den api tika welawak ape hita eka aramunaka diunu karanna api usaha ganimu. Itin me pinnathun tamange kaalaya ඈ කැප කරලා බොහෝ දුර බැහැර ඉඳලා ඇවිල්ලා ඈ කොහොම සද්භාවයෙන් තමන්ගේ ජීවිතයට දහම එකතු කරගන්නට බලාපොරොත්තු වෙන අවස්ථාව. අපි අපට ඉතාම පුරුදු සුපුරුදු සරල භාවනාවක් අපි මේ වෙලාවේ පුහුණු කරන්නයි සූදානම. ඔබේ කය පහසු විදියට සූදානම් කරගන්න. Please prepare your body as you like. Now we are going to meditate using a very simple meditation technique, that loving kindness meditation. Here, by practicing loving kindness meditation, we try to train our mind to live in the present moment. On the other hand, we try to develop our kindness for everybody, because we mostly suffer because of anger. If we can overcome anger, we can overcome suffering. That is why Buddha says at the very beginning, on the path of liberation, we have to practice loving kindness. Now, first of all, I wish myself, and also I wish other people who are around me. And then pinnatuni tamange wang atha udin dakunu atha tiyagena sharire ithama sahalluwen ithama pahasuwen tiyaganna. Then tika welawa taman inna iriyawwa gana sihipat karanna. First, now I am thinking about body posture, that how I am sitting here from my legs to head. I am thinking about my body posture, my legs, my hands, my shoulder, my neck and head. Now I feel only my breathing in and out. I keep my full attention near the nose or around the mouth or around the nose. Now I don't think my past or future. I completely think about the present moment. I keep my attention near the nose or upper lip. Now I wish my life. May I be well, happy and peaceful. May no harm come to me. May no problems come to me. May I be free from suffering. May I be free from illnesses. May I meet with success everywhere, every moment. May I attain final bliss of liberation. May I be well, happy, prosperous and peaceful. May I be successful everywhere, every moment. May I attain final bliss of liberation. May I be well, happy, prosperous and peaceful. May I be successful everywhere, every moment. May I be healthy mentally and physically. May I attain final bliss of liberation. May I be well, happy and peaceful. May I be well, happy and peaceful. May I be well, happy and peaceful. I like happiness. I like my success. All other people in the world like their success, their happiness. I wish all of them. Because most of people in the world work hard for my facilities. Some of people are my relatives and friends, and most of people in the world, they were my close relatives and friends in the samsaric journey. They have helped me a lot in my previous lives. Therefore, I wish all of them, I wish their success. I bless all of them. May all beings in the world be well, happy and peaceful. May all beings in the world be healthy mentally and physically. May all beings be successful everywhere, every moment. May all beings in the world attain final bliss of liberation. May all beings in the east direction be well, happy and peaceful. May all beings in the east direction be successful everywhere, every moment. May all beings in the east direction attain final bliss of liberation. May all beings in the west direction be well, happy and peaceful. May all beings in the west direction be successful everywhere, every moment. May all beings in the west direction attain final bliss of liberation. May all beings in the north direction be well, happy and peaceful. May all beings in the north direction meet with success everywhere, every moment. May all beings in the north direction attain final bliss of liberation. May all beings in the south direction be well, happy and peaceful. May all beings in the south direction meet with success everywhere, every moment. May all beings in the south direction attain final bliss of liberation. May all beings in the upper direction be well, happy and peaceful. May all beings in the upper direction meet with success everywhere, every moment. May all beings in the upper direction attain final bliss of liberation. May all beings in the down direction be well, happy and peaceful. May all beings in the down direction meet with success everywhere, every moment. May all beings in the down direction attain final bliss of liberation. May all beings in the entire world be well, happy and peaceful. May all beings in the world be well, happy and peaceful. May all beings in the world be well, happy and peaceful. May all beings in the world be well, happy and peaceful. I keep my full attention with loving kindness for everybody in the world. May all beings be well, happy and peaceful. සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා. සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා. සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා. May all beings in the world be well, happy and peaceful. May all beings be well, happy and peaceful. I am friendly with everybody. My mind is filled with loving kindness. I have no anger. I have no jealousy. I am friendly with everybody. I am so compassionate with everybody. I see in the world like my children, like my family members. May all beings be well, happy and peaceful. I see everyone in the world as my only son or daughter. May all beings in the world be well, happy and peaceful. May all beings in the world be well, happy and peaceful. Every moment my body changed. My mind also changed. My experience that I receive through my senses also changed. Everything is impermanent. I have nothing to catch as permanent. My body changes, my mind changes, my experience that I receive through my senses also changes every moment. everything is impermanent. Every moment, my experience arises and ceases. Every moment, my mind arises and ceases. Seeing this impermanence, I am practicing loving kindness. May all beings be well, happy and peaceful. I keep my full attention near the nose, so upper lip within the present moment. I am aware of my mind and body. I am mindful with my mind and body. Now I am going to end practicing loving kindness, but furthermore, I am aware of my mind and body. I do everything, I speak everything with mindfulness. I protect my mindfulness. Whatever I do, I am mindful with my body, words and mind. With mindfulness, I open my eyes. Sadhu, sadhu, sadhu. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, අපේ ටික වේලාවක් මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරපු අවස්ථාව. අපි මුලින් සඳහන් කළ ආකාරයට බුදුදහමෙහි කුමන භාවනාව අපි ප්‍රායෝගිකව කළත් අපි බලාපොරොත්තු වන්නේ අපේ සිහිය නුවණ දියුණු කිරීම, අපේ විසිරලා තියෙන සිත ඒක අරමුණකට ගැනීම අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම එකඟ වෙච්ච සිතින් අනිත්‍යතාවය ඇතිවීම නැතිවීම මෙනෙහි කිරීම අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා සීලයක පිහිටීම අවශ්‍ය වෙනවා. සීලය කියන්නේ අපේ කය වචන දෙකේ සංවර භාවය. වරක් බුදුරජාණන් වහන්සේ වෙත ආපු දෙවි කෙනෙක් බුදුහාඳුරන්ගෙන් ප්‍රශ්න කළා. බුදුහාඳුරන් ලෝකේ මිනිස්සු ඇතුළතත් ගැටළු වලින් ඉන්නේ, බාහිරත් ගැටළු වලින් ඉන්නේ, මේ ගැටළු වලින් කොහොමද නිදහස් වෙන්නේ කියලා. මේ අවස්ථාවේදී බුදුහාමුදුරුවෝ දේශනා කළේ සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ භික්ඛෝ සෝයිමන් විජඨේ ජටං කියලා. මේ ඇතුළටත් පිටතටත් තියෙන ගැටළු වලින් නිදහස් වෙන නම් නිදහස් වෙන තියෙන මාවත හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කළේ සීලයක පිහිටලා. සීලයක පිහිටනවා කියලා කියන්නේ මුලින්ම තමන්ගේ කය වචනේ හැකියතාක් සංවර කරගන්නට ඕන. තමන් කායිකව දෙයක් කරනකොට හොඳට සිහියෙන් ඒ කරන දේ ගැන සිහි කරමින් කරන්නට ඕන. යමක් තමන් වචනෙන් කතා කරනවා නම් කතා කරන කලින් යලි යලි සිහි කරන්න ඕන මේ කරන දේ නිවැරදි දෙයක්ද කියලා. ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ පච්චවෙක්කීත්වා පච්චවෙක්කීත්වා කායේන කම්මං කාතබ්බං. කයින් දෙයක් කරන්න කලින් යලි යලි තේ ගැන සිහි කරන්න, ඒක හොඳ දෙයක්ද කියලා. පච්චවෙක්කීත්වා පච්චවෙක්කීත්වා වාචාය කම්මං කාතබ්බං. වචනයක් පිට කරන්න කලින් යලි යලි හිතන්න, තමන් මේ කියන්න බලාපොරොත්තු වෙන වචනය තමන්ට අනුන්ට යහපත පිණිස පවතින දෙයක්ද කියලා. මේක තමයි පින්තුනේ සීලයේ තියෙන ලක්ෂණය. ධර්ම මාර්ගයේ ගමන් කරන්න පින්තුනේ අපේ තැම්පත් බව වැඩි වෙන්නට ඕන. කලබලකාරී ගති අඩු වෙන්නට ඕන. ඇතැම් විට තමන් යම් කිසි දෙයක් සිහියෙන් හෙමින් කලයි කියලා තමන්ට වැඩ අතපසු වෙන්නේ නැහැ. අපි හිතනවා හෙමින් කරෝතින් වැඩ ප්‍රමාද වෙයි කියලා. නමුත් පින්තුනේ හැම වෙන්නේ නැහැ. අපි එන්නෙන්නම අපේ කාලය කලමනාකරණය කරගන්නවා. අපිට දැන් කරන කාලයේ දේවල් කරන්න වෙලාව අඩුයි වගේ හිතෙනවනම් තමන්ට මනසට පීඩාවක් ඇති නොවන විදිහට තමන් ටිකෙන් ටික නිින්ද අඩු කරනවා. දැන් අවදි වෙන වෙලාව ටිකෙන් ටික අඩු කරනවා. දැන් 6ට අඩු අවදි වෙන කෙනෙක් නම් විනාඩි 10ක් 15ක් 20ක් කලින් අවදි වෙනවා. එතකොට අපිට අර කලබල ගැති අඩු කරන්න පුළුවන්. ඒ වගේම රාත්‍රියේ නිින්දට යන කලින් අපිට ඊළඟ දවසේදී කරන්න ඕනේ වැඩ ටිකෙන් කරන්න පුළුවන් දේවල් ටික රාත්‍රියේ කරන්න පුළුවන් අපිට. ගෙදර සුද්ධ කරන එක වුණත් සමහර අය පිරිසුදු කරන ඒවා කලින් දවසේ කරනවා. ඇඳුම් ටික වුණත් කලින් දවසේ හොදලා සමහර විට අපි අර වේලන එකේ දාන්නේ නැහැ. ඇතැම් විට සමහර වැල්පටක දානවා. උදේ වෙනකොට වේලෙල තියෙන. ඉතින් ඇතැම් විට අඩු වියදමේ හුඟක් දේවල් අපිට කරගන්නත් පුළුවන්. ඉතින් අපි එදිනෙදා කරන වැඩවලදී පිනොතුනි හුඟක්ම විධිමත් වෙන්නට ඕන, පිරිසුදුකම තියෙන්නට ඕන, ඒ වගේම කලබල ගති අඩු වෙන්නට ඕන, වැඩ හැම දෙයක්ම කලමනාකරණයකින් කරන්නට ඕන. ඒ හුඟක් දේවල් වලින් පිනොතුනි අපේ මනසට තියෙන පීඩාව අපිට අඩු කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ගෙදරක වුණත් විශේෂයෙන් වැඩිහිටියන් හැටියට ඔබ, අම්මා තාත්තා හැටියට ඔබ හුඟක් තැම්පත් වෙනකොට දරුවනොත් ටිකෙන් ටික තැම්පත් වෙනවා. මුලින් දරුවන්ගේ කලබල ගතිය තියෙන්න පුළුවන්. හැබැයි දරුවෝ කලබල වෙනකොට අම්මා තාත්තා ඊට වඩා කලබල වුණොතින් කේන්ති ගත්තොතින් දරුවා කවදාවත් හැදෙන්නේ නැහැ. ඒ නිසා දරුවා කලබල වුණත් අම්මා ඉච්චර කලබල වෙන හොඳ නැහැ. අම්මගේ තැම්පත් බව හුඟක් තියාගන්නට ඕන. ඔකට අර ලස්සන පින්තූරයක් තියෙනවා. අර භාවනා උපදේශ ගැන තියෙන පොතක පින්තූරයක් තියෙනවා. එක්තරා තැනක ගහක් යට කෙනෙක් භාවනා කරනවා. කරනකොට වඳුරෙක් ඇවිල්ලා මේ අඹ ගහක් යට යා ඉන්නේ. අඹ ගහේ ගෙඩියක් වැටිච්ච ගෙඩියක් අරගෙන මේ එයා අඹ ගෙඩිය අතට අරගෙන අඹ ගෙඩිය අර භාවනා කරන කෙනා දිහාවට දික් කරනවා. මේ එයා මුකුත් ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. ඊමත් නැහැ ළඟටත් කිට්ටු ගන්නවා. ඒත් මුකුත් ප්‍රතිචාරයක් දක්වන්නේ. මේ ඊට පස්සේ ආරයට පෙන්නම ඇතැම් විට කනෝ එයා තැම්පත් වෙන භාවනා කරන කෙනා එයා ළඟදීම අඹ ගෙඩිය කනෝ. ඒත් මුකුත් ප්‍රතිචාරයක් නැහැ. ඊට පස්සේ අඹ යාර ඉතුරු වෙච්ච ඇටෙන් ඒකිනුත් ගහලා දානු මෙයාට. ඒත් එයා කලබලයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ වඳුර අන්තිමට මොකද කරන්නේ? වඳුරත් අර වගේම වාඩි වෙලා භාවනා කරනවා. මේ ඒ වගේ පින්නතුනේ අපි අර දිගින් දිගටම යම් කිසි කාලයක් කැප කරෝතින් අපි වටා විටාවෙ ඉන්න අය වුණත් වෙනසක් වෙනවා. දැන් අපි ඇතැම් විට බාහිර අයගේ හිත දිනා ගන්න තමයි බොහෝ වෙට යන්නේ. නමුත් ප්‍රධාන වශයෙන් අපි ඉන්න ගෙදරක ඉන්නව නම්, වැඩ කරන තැනක ඉන්නව නම්, ඒ අයට අපේ දිනු කරන ගුණධම් වල ඒ ශක්තිය එයටත් යනව ඇත්තෙම. අපි අවංකව එක දවසකින් දෙකකින් වෙන්නේ නැහැ. අපි කාලයක්ම ධර්ම මාර්ගයේ ඉන්නකොට අපි ආසන්නෙතම ඉන්න අයට ඒක ලොකු ආදර්ශයක් වෙනවා, ලොකු ආශිර්වාදයක් වෙනවා, ඒකට ලොකු ආකර්ෂණයකුත් වෙනවා ඒක. ඒ නිසා පින්නතුනේ ධර්මයේ හැසිරීම, ධර්මයේ කියන්නේ සාන්දෘෂ්ටික දෙයක්, මේ ජීවිතේම ප්‍රතිඵල ලබන්න පුළුවන් දෙයක්. ධර්ම අකාලික දෙයක්. අකාලික කියන්නේ කල් නොයවා ප්‍රතිඵල ලැබෙන දෙයක් මේක. විශේෂයෙන් පිනතුණු මෛත්‍රී භාවනාව බොහොම වැදගත් වෙනවා තමගේ ජීවිතය සාර්ථක වෙන්න. ඒකට හේතුව තමයි අපි බොහෝ විට මානසික පීඩාවට පත් වෙන්නේ අනිත්‍යයේ වැරදි අඩුපාඩුකම් දැක්කහම. අනිත්‍යයේ පොඩි අතපසු වීමත් ඇතැම් විට අපට චිත්ත පීඩාවක් වෙනවා. ඒකට හේතුව තමයි පිනතුණු අපි මෛත්‍රී භාවනාව පුරුදු කරලා තිබීමේ අඩුපාඩුකම. මේක පිනතුණු හානිය මෙතෙන්දී නෙවෙයි. අපි මෙහෙම දිගින් දිගටම ගියෝසින් අපේ ජීවිතය අවසාන කාලය වන විට ඇතැමිට අපි ලෙඩ වෙලා ඉන්න මොහොතේ එක පොඩි අරමුණකින් අපේ හිත කේන්ද්‍රයන් පුළුවන්. ඇතැමිට අපට උපස්ථාන කරන කෙනා අපේ වතුර එකක් ඉල්ලලා ඒ වතුර ටික ප්‍රමාද වෙන ඒ මොහොතේ අපට කේන්ද්‍රයන් පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඒ මොහොතේම මිය ගියොත් ඇතැමිට අපි දුගතිගාමී වෙන්නත් පුළුවන්. ඔය හැම වෙච්ච සිදුවීම් විශාල ප්‍රමාණයක් මෑත කාලෙත් තියෙනවා. ඒක බුද්ධ කාලෙත් තියෙනවා. මෑත කාලේ දැන් අපි අඳුරන ඇතැමිට අපේ ඥාතින් වෙන සමහරකටත් ඒ වගේ සිදුවීම් වෙලා තියෙනවා. ඇතැමිට අවුරුදු ගණන් එක ළඟ ඉඳගෙන උපස්ථාන කරපු සමහර අය අවසාන මොහොතේ එක පොඩි දෙයකින් පොඩි අතපසුවීමක් වෙලා ඒ තුලින් හිතේ කේන්ති අරගෙන දුගතිගාමී වෙච්චා ඉන්නවා. ඒ නිසා පින්නතුනි අපිට බොහෝ විට අපේ හිත දුර්වල වෙන හේතුවක් තමයි මේ අවනාපය කියන එක කේන්ති ගැනීම. අනිත් එක යමකට දැඩිය තියෙන ආසාව. මේ දෙකම පින්නතුනි එන්න එන්නම අඩු වෙන්නට ඕන. විශේෂයෙන් පින්නතුනි මරණයෙන් පස්සේ දුගතිගාමි වෙන බොහෝ දෙනා දැන් අපට හිතෙන කෙනෙක් මරණයෙන් පස්සේ දුගතිගාමි වෙන්නේ සොරකම් කරලා කාම වර්ධවා හැසිරිලා මත්පැන් පානය කළා වගේ කියලානේ. නමුත් පින්නතුනි ඔබ දන්නවද මරණයෙන් පස්සේ දුගතිගාමි වෙන අය බොහෝ දෙනෙක් දුගතිගාමි වෙන හේතුව මොකද්ද කියලා? මරණයෙන් පස්සේ පින්නතුනි දුගතිගාමි වෙන අයගෙන් බොහෝ දෙනෙක් යන්නේ ප්‍රේත ලෝකයට. ඒකට හේතුව තමයි ලෝභය නිසා. කුමකට ලෝභ කළද? වෙනත් අයගේ දේපළ වලටද? වෙනත් අයගේ දේපළ වලට නෙවෙයි පින්නතුනි, ඒ අයටම අයිතිව තිබෙන දේපළට. තමන්ම හරි හම්බ කරපු ධනයට, තමන්ම හදපු ගෙට, තමන්ම ඉදිරිගත් ඉඩමට, තමන්ම පෝෂණය කරපු දරුවන්ට, මුණුබුරු මිනිබෙරියන්ට ආසා කරලා ඒ ලෝභ චේතනාවෙන් මිය ගිහිලා දුගතිගාමී වෙන තමයි බොහෝ දෙනෙක් ඉන්නේ. මේක පින්නතුනි අපි හොඳට සිහිය තියාගන්න ඕන කාරණාවක්. ඒ නිසා ටිකෙන් ටික මේ බැඳීම අපි අඩු කරගන්නට ඕනේ. අපි යුතුයකම් කරන ගමන් අපි බාහිර කෙනෙක් මත යැපෙන ගතිය ටිකෙන් ටික අඩු කරන්නට ඕන. ඒක තත්පරයකින් පින්නතුනි මේ ලෝකේ හැම දෙයක්ම අපට අහිමි වෙනවා. ඒක ඇසි පිය ගන්න මොහොතකින් Taman පින්නතුනි මුළු ජීවිත කාලයක් ගොඩනගාගත් සියලුම දේවල් Tamanගේ ශරීරය ඇතුළු සියලුම දේ Tamanට අහිමි වෙනවා ඒක තත්පරයකින්. ඒක කලින් හිතලා තියන්න. කලින් එක මොහොතක හරි හිතලා තියන්න. ඒ වෙන් වෙන මොහොතේ හිතන්න එපා, කියන්න එපා මම මේක තුන් හිතකින්වත් හිතුවේ නැහැ කියලා. මම තුන් හිතකින්වත් හිතුවේ නැහැ කියලා අන්තිම මොහොතේ කියන්න එපා. බුදුහාඳුරගේ ශ්‍රාවකයන් හැටියට අපි මේවා කලින්ම සිහිපත් කරලා තියෙනට ඕන. ඒකෙන් ජීවිතය අසුභවාදීව බලන්න නෙවෙයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. බුදුදහමේ අසුභවාදීව බලන්නවත් සුභවාදීව බලන්නවත් කිව්වේ නැහැ. ඔව් බුදුදහමේ සඳහන් කරලා තියෙන යථාර්ථවාදීව බලන්න. ඇති දේ ඇති හැටියට බලන්න කියලා. ඒ නිසා පින්නතුනේ හැම මොහොතකම තමන්ගේ හිත දිනු වෙන වැඩපිළිවෙලක නිතරම ඉන්න. තමන්ගේ හිත ගැන නිතර සැලකිල්ලෙන් ඉන්න. මේ මොහොතේ මගේ හිතේ තියෙන්නේ මෛත්‍රී සිතුවිල්ලක්ද? මේ අවස්ථාවේදී මගේ හිතේ තියෙන කෙනෙක් ගැන අමනාපයක්ද? මේ අවස්ථාවේදී මගේ හිතේ තියෙන පරිත්‍යාග සීලීත්වයද? ශ්‍රද්ධාවද? කෙනෙක් ගැන ඊර්ෂ්‍යාවද? රාගයද? මෙන්න මේ විදියට බල බල තමන්ගේ හිත ගැන නිතර සැලකිලිමත් වෙන්න. එහෙම සැලකිලිමත් වෙන්න වෙන්න පින්නතුනි තමන්ගේ කායික ක්‍රියා හුඟා අඩු වෙනවා, හුඟා සංවර වෙනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි තමන්ගේ වචනයත් හුඟා සංවර වෙනවා. තමන්ට බලෙන්වත් අයහපත් වචනයක් නරක වචනයක් තමන්ට කියන්න හිතෙන්නේ නැහැ ඊට පස්සේ. තමන් කලබල වුණත් ඇතැම් විට තමන්ගේ සංවරය අඩු වෙන්නේ නැහැ. විතක්ක සංඨාන කියලා සූත්‍රයක් තියෙනවා. තමන්ගේ හිතට එන රාග ද්වේෂ සමෝහ අඩු කරගන්නේ කොහොමද කියලා දැක්වෙන ලස්සන සූත්‍රයක් තියෙනවා. ඒකේ කාරණා පහක් තියෙනවා. ඒකේ එක කාරණයක් තමයි විතක්ක සංඨාන කියන අවස්ථාව. ඒ කියන්නේ තමන්ට හිතට සිතුවිල්ලක් එනකොට ඒකේ මුලටම යන එක කියලා. දැන් වේගෙන් ඇවිදින කෙනෙක් නම් ටිකක් හැමෙන් ඇවිදිනවා. හැමෙන් ඇවිදින කෙනෙක් නම් හිට ගන්නවා. හිටගෙන ඉන්න කෙනෙක් නම් වාඩි වෙනවා. වාඩි වෙලා ඉන්න කෙනා නම් තවත් තැම්පත් වෙලා හොඳට හිටගෙන බලනවා. දැන් මොකද්ද හිතේ තත්ත්වය කියලා. එනිසා පින්නතුනි මේ වගේ ටිකෙන් ටික තමන්ගේ අභ්‍යන්තරයේම තමන් නිතරම හිතනට ඕන. හිත හිත නිතරම තමන්ගේ හිතට රැකවරණය, ආරක්ෂාව, පෝෂණය ලබා දෙන්නට ඕන. එහෙම වෙන්න වෙන්න පින්නතුනි තමන් එදිනෙදා ඉගෙන ගන්න කෙනෙක් නම් ඒ අධ්‍යාපනය හුඟක් දිනු වෙනවා. රැකී ආරක්ෂා කරන කෙනෙක් නම් ඒ රැකියා ස්ථානය දිනු වෙනවා. තමන් ඇසුරු කරන හොඳයි හමු වෙනවා. තමන්ට ඇතැම් විට කලින් කලට ඉහළ ඉහළ රැකියාවට යන අවස්ථාව ලැබෙනවා. මේ පින්කම් කරනකොට පින්නතුනි හිතන්න එපා තමන් ආධ්‍යාත්මික දිනු වෙන විතරේ කියලා. මේ ගුණධර්මලා ආනිසංස හැටියට මේ ජීවිතයේදීම පින්නතුනි හැමදාම එකම රැකියාව කරන්නේ නැහැ. තවත් තමතර සූසුකම් අධ්‍යාමන සූසුකම් හදා ගන්නවා. එන්න එන්නම තමන් වැටුප් වැඩි වෙන තලයන් වලටපත් වෙනවා. තමන්ට හොඳයි අසුරු කළ හොඳ රැකියා තියෙන තැන් ආරංචි වෙනවා. ඒ තැන් වලටත් යනවා. ඒ හැමදේම කරන්නේ පින්නතුනි ලෝභකමින් නෙවෙයි. ඒ ලබන ධනයෙන් තවත් පින් දහම් කළා, මෞදෙමෝපියන්ට දරුවන්ට හොඳට සලකලා තවත් ඉක්මනට මේ දහම තුල හැසිරෙන්න තමන්ට විවේකයේ කාලය පහසුකම් ලබා ගන්නයි මේ දේවල් කරන්නේ. ඒ නිසා තමන් කරන හැම දෙයක්ම පින්නතුනි දහම පැත්තට යොමු කරන්න. හැම දෙයක්ම සිහියෙන් නොනින් කරන්න. හැම මොහොතකම නිතර මෛත්‍රී සාගතව ඉන්න. හැම මොහොතෙම වෙනත් කෙනෙකුට උදව්වක් කරන්න බලාගෙන ඉන්න. හැම මොහොතෙම වෙනත් කෙනෙකුගේ අඩුපාඩුවකදී, වෙනත් කෙනෙකුගේ ලෙඩ දුකකදී පිහිට වෙන්න, ඒ දේ තමන් ඉවස ගන්න හුරු වෙන්න. ඒක පින්නතුනේ තමන්ගේ හිතට ලොකු රැකවරණයක්. එහෙම ඉන්නකොට තමන් හිතට ලොකු උත්සාහයක්. ඒ වගේම පින්නතුනේ එන්නෙන්නම තමන්ගේ self view එක සක්කාය දිට්ඨිය එන්නෙන්නම අඩු වෙන්නට ඕන. දැන් අපි හැම වෙලේම හුඟක් පින්කම් කරනවා, දාන දෙනවා, සාඳුරණ සලකනවා. නමුත් අපේ සක්කාය දිට්ඨිය වැඩි වෙනවා. මමමයි මේක කළේ, මමමයි මේකේ ප්‍රධානී හැම කියලා තමන් ඉස්මතු වෙන්න සබ්බැන්තර උත්සාහයක් දරනවා. පින්නතුනේ මෙන්න මෙතෙන්දී අපි හුඟක් සැලකිලිමත් වෙන්නට ඕන. වරක් දෙවි කෙනෙක් ඇවිල්ලා සඳහන් කරනවා සත්‍යාවියෝ මට්ටෝ ඩයමානෝ මත්තකේ කාමරාග පහනාය කියලා. සැතින් පහර ලද්දකු වගේ, හිස ගිනිගත්තකු වගේ අප්‍රමාදීව කාමරාගය දුරු කරන්න කියලා. කාමරාගය යමකට තියෙන ආසාව ඇල්ම දුරු කරන්න කියලා. බුදුහාමුදුරේ කනුමත කළාද? බුදුහාමරේක ප්‍රතික්ෂේප කළාද? බුදුහාමරේ දෙවියගේ වචනේ අනුමත කළෙත් නෑ, ප්‍රතික්ෂේප කළෙත් නෑ. බුදුහාමඳුරෝ අදහස වෙනස් කළ වෙනත් අදහසක් කිව්වා. සංගතනිකයේ සත්‍ය කියන සූත්‍රය. සත්‍යාවිය ඕමට්ටෝ ඩයමානෝ මත්තකේ සක්කාය දිට්ඨි පහනාය කියලා. හිසගිනි ගත්තෙක් වගේ, සැතකින් පහර ලද්දකු වගේ හිසගිනි ගත්තෙක් ඒගින්න නිවන ඉක්මනට උත්සාහ ගන්නවා වගේ, කුලක් ඇනිච්ච කෙනෙක් ඒ කුල අයින් කරලා ඉක්මනට සුවපත් වෙන මහන්සියන වගේ, ඊටත් වඩා මහන්සියෙන් ඉක්මනට වැඩ කරන්න සක්කාය දිට්ඨිය දුරු කරගන්න කියලා. රාගය දුරු කිරීමටත් වඩා වැදගත් කියලා සක්කාය දිට්ඨිය දුරු කරන්න කියලා. ඒ නිසා පින්නදින අපි පින්කම් කරනකොට, අපි ධහමේ හැසිරෙනකොට අපේ ළඟ තෘෂ්ණා, දෘෂ්ටි, මාන අඩු වෙන්නට ඕන. තෘෂ්ණා, දෘෂ්ටි, මාන එන්නේ නම් තමන්ගෙම හිත ගැන බලන, තමන්ගේ දැන් මානේ වැඩි වෙනවද, යමකට ඇලීම වැඩි වෙනවද, සක්කාය දිටි වැඩි වෙනවද, අඩු වෙනවද කියලා තමන් ගැනම තමන් නිතර හිතලා බලන්න. බාහිර අපට ප්‍රශංසා කරන්න පුළුවන්, නම්බුනාම දෙන්න පුළුවන්, අගය කරන්න පුළුවන්, ඒ විතර වැදගත් වෙන්නේ නැහැ. ඒ අගේ කරන අයම, ගුණ කියන අයම ඇතැමිට බැන බැනත් යනවා පස්සේ. අපේ ළඟ හොඳ කියනවා, නැති තැන අපට දොස් කිය කියනවා. ඒවට එච්චර ආසා කරන්නේ ප්‍රයව බොහොම තාවකාලික දේවල්. බාහිර කෙනෙක්ගේ ප්‍රශංසාවකට වඩා තමන්ටම තමන් ගැන ප්‍රශංසාවක් කරන්න පුළුවන්. තමන්ගේ ළඟ මේ තෘෂ්ණා, දෘෂ්ටි, මාන අඩු වෙනවනම්. එහෙම වෙන්න වෙන්න එන්න එන්නම තමන්ගේ මානසික සුවේ වැඩි වෙනවා. එනිසා ඒ සඳහායක පැත්තෙන් අපි ධර්ම ශ්‍රවණය කරන්න ඕන. අනිත් පැත්තෙන් පින්නතුනේ සීලයක පිහිටලා හැකිතා සමථේ දර්ශනාව භාවනාව යෙදෙන්නට ඕන. කරන හැම දෙයක්ම හෙමින් වුණත් නිතර සිහියෙන් කරන උත්සාහවන්ත වෙන්න. එතකොට ජීවිතයේ සතුට වැඩි වෙනවා. ජීවිතේ ලස්සන දැනෙනවා Tamanට. හරියට ජීවිතය මල්වත්තක් වගේ වෙන්න ගන්නවා. ලස්සන ලස්සන මල් පිපිච්ච දේවල් Tamanගේ ජීවිතයේ අභ්‍යන්තරයේ Tamanට පේන ගන්නවා. ජීවිතයේ සැබෑ ලස්සන පේන තුන එතකොට. නැත්තම් අපි මහා වේගවත් ගමනක ජීවිතය තුළම ගියා විතරයි. අපි ලබපු දෙයක් නැහැ. එනිසා මේ වේගවත් ගමනේ අපට යෙදෙන්නට වෙනව නැතුව බෑ. මේ විශේෂයෙන් ඇමරිකාවනේ මහා වේගවත් ගමනක යන්නේ. හැබැයි පෙනුතුනේ ගමන තුල ඉඳගෙන හරි අපි ජීවිතේ නැමැති මල්වත්තේ ලස්සන මල්ගස් සපෝෂණය කරන්න ඕන. මල්ගස් වවන වගේම වල්ගස් අයින් කරන්නත් ඕන. මල්පැල වවන වගේම වල්පැල අයින් කරන්නත් ඕන. මල්පැල කියන්නේ මොනවද? දාන, සීල, භාවනා, මෛත්‍රිය, කරුණාව, උපේක්ෂාවේ මල්පැල වගා කරන්න ඕන. වල්පැල මොනවද? ද්වේෂය, ලෝභය, ඊර්ෂ්‍යාව, පළිගැනීම, මේ වගේ දේවල් පිනතුනේ ටිකෙන් ටික අඩු කර ගන්න ඕන ජීවිතේ. මේවා නොදැනුවත්ව මේනේ අපි හිතලා නෙවෙන්නේ. ඇතැම් විට වංචනික ධර්ම විදියට මේවා හිතට ඇවිල්ලා අපේ හිත පීඩාවටපත් කරනවා. හිතේ ලස්සන නැති කරනවා. ඒ නිසා පින්නතුනේ දින දිනම තමන්ගේ හිත ගැන හුඟක් සැලකිලිමත් වෙන්න. තමන්ගේ හිතට හුඟක් සලකන්න. තමන් ඇත්තටම තමන්ට ආදරය නම් තමන්ගේ දරුවන්ට සලකලා, තමන්ගේ ගෙදර ඉඩමට සලකලා, තමන්ගේ භෞතික ශරීරයට සලකලා විතරක් මදි. තමන්ගේ හිතට සලකන්නට ඕන. ඒ නිසායි හිතට සලකන එක තමයි හිතට ආහාර දෙන එක තමයි පින්නතුනේ ධර්මයේ හැසිරීම කියලා කියන්නේ. ඉතින් ඔබ හුඟක් වාසනාවන්තය. ඉතින් මේ වගේ දුර බැහැර රටකට ඇවිලින ගමන් ඔබට ධර්මයේ හැසිරෙන්නත් අවස්ථාව ලැබීම ඔබ ජීවිතේ ලැබපු වටිනාම භාගයක් ඇඩිට සලකන්න. ඒ භාග්‍ය අහිමි කරගන්න එපා. දිනපතාම ධර්මයේ අහලා තමන්ගේ ජීවිතයට වඩාත්ම එකතු කරගෙන තමන්ගේ මෙලව ජීවිතය සඵල කරගන්න ගමන් සසර ජීවිතය සුවපත් කරන ගමන් මේ සසර ගමනේ නිදහස් වෙනටත් මේ ධර්මයේ උපයෝගී කරගන්න අපි උත්සාහ ගනිමු. එසේ කිරීමට තෙරුවන් සරණින්. ඔබ හැම දිනාටම නිරොග් නිරෝගී සම්පත් දිගාසිරි සම්පත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ පින්නතුන්ට මේ වගේ පින්කම් ඉතාම ලස්සනට සිද්ධ කරගන්නට මේ ස්වාමින් වහන්සේලා මේ අතට උපකාර කරනවා. මේ ස්ථාන බොහොම මහන්සියෙන් කැපවීමෙන් ලස්සනට පවත්වා ගනිමින් ඔබගේ සිත දිනු කරන්න, ඔබට සිතට ආහාර සපයන්නට මේ ස්වාමින් වහන්සේලා බොහොම වෙහස මාංශලා කටයුතු කරනවා. ඉතින් අපේ විමල රත්න ස්වාමීන් වහන්සේටත් ඒ වගේම විමල කීර්ති ස්වාමීන් වහන්සේ ඇතුළු මේ අපේ ශාන්ත ස්වාමීන් වහන්සේ ඇතුළු මේ උපකාර කරන සියලුම ස්වාමීන් වහන්සේලාටත් මේ තෙන් කමල අනිසංසෙන් නිදුක් නිරෝගී සම්පත් දිගාසිරි සම්පත් සැලසී උන්වහන්සේලාගේද ආධ්‍යාත්මික අධ්‍යාපන කටයුතු දිනෙන් දින සඵල වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි. දුක්ඛම් පත්තාච නිදුක්ඛා පත්තාච නිබ්බයා සෝඛම් පත්තාච නිස්සෝඛා හුන්තු සම්දේම්පි පානිනෝ.